හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. අද සතියේ බදාදා දවසයි, අප්‍රේල් මාසයේ 19 වෙනිදා 2017 වර්ෂයේ. ඉතින් අද දවසේදී අපි සුපුරුදු විදිහට සූදානම් වෙන්නේ හෙට දිනේ පැවැත්වෙන පဋාණ දේශනාවට සූදානමක් වශයෙන්. පසුගිය සතියේදී කෙන්දගු පဋාණ දේශනාවේ පිළිමදව නැවත මතකයේ අලුත් කරවා ගන්නත්, ඒ වගේම මේ පිළිබඳව අපිට තියෙනවා නම් කිසියම් ගැටලු ඒවා පැහැදිලි කර ගන්නත්. ඉතින් මේ කාර්යය අපිට හැමදාමත් මෙන් කරන්නේ ජයන්ත රත්නායක මහත්මයා. එතුමා අද සම්බන්ධ වෙනවා. නමුත් දැනුම් දුන්නා මේ පාරේ කිසියම් අපහසුතාවයක් තියෙනවා, චුට්ටක් ප්‍රමාද වෙනවා කියලා. අතමාරවත් වෙයි කියලා තව විනාඩි 10ක් 15ක් තියෙනවා. ඉතින් එතුමා මාරෙන් සම්බන්ධ වෙයි. ඒ නිසා අපි එතකන් අපි කතා බහ නිරත වෙමු. ඒකට උපකාර වෙන විදිහටම පොඩ්ඩක් මම එක ප්‍රශ්නයක්කින් සාකච්ඡාව පටන් ගන්න කැමතියි. මට මං හිතන්නේ ඒකට උපකාර අවශ්‍ය වෙන්නේ පද්මසිරි මහත්මයාගෙන්. පද්මසිරි මහත්මයා මට පොඩ්ඩක් මතක් කරනවාද, මානව මහත්මයාට කවන්නේ අද මේ සුදර්ශන මහතුරුන්ගේ දේශනා වලදී අර උන්වහන්සේ අපිට කියලා දෙනවා කියලා තියෙනවා සම්මන් දේශනාවල, අර මේ බිත්තිය ආවිති ඇනි චිත්‍රයක් ගැන කතාවක් නේද? සූත්‍ර උන්වහන්සේ සූත්‍රය සූත්‍රයෙන් එහෙම නැත්නම් උන්වහන්සේ දේශනා වලදී යමක් අපිට කියලා දෙන්නයි උදාහරණ ගන්නේ. ඒ කොතෙන්ද ඒ උදාහරණ ගන්නෙ මේ පද්ධති මාතෘකාවේ? මොන පණිවිඩේ දෙන්නද ඒ උදාහරණ අපිට උන්වහන්සේ කරගත්තේ? පද්ධති මාතෘකාව මතකයිද ඒක? පද්ධති මාතෘකාවේ මයික් එක ඔන් වෙලා වෙන්නේ නැතු ඇති. හොඳයි. එහෙමනම් මම වසන්ත මහත්මයාට යොමු වෙනවා. වසන්ත මහත්මයා, ඔබතුමාට මතක ඇති උන්වහන්සේගේ උදාහරණය අපිට ඒක පොඩ්ඩක් මතක් කරන්න. මම මේ ජයන්ත මහත්මයා නිකන් පසු බිමක් හදාගන්නේ. හොඳයි. හොඳයි. පෙරවන් සර්ණයේ පිළිගනාතම ඒ ලස්සන ස්වාමීන් වහන්සේ උත්සාහ කරන්නේ මේ උපාදාය රූපේ ගැන කියන්නේ. කියන්නේ දැන් අපිට දැන් නිත්‍ය කියන එකේ රූපයක් ඇදලා තිබ්බාම ඒ ද්විතීය තමයි පසුබිම. නමුත් අපි අපිට පේන්නේ දැන් ඒ චිත්‍රය. හැබැයි ඉතින් ඒ චිත්‍රය නිසා තමයි අපේ සිතේ ඇති වෙන්නේ රාග ද්වේෂ මෝහ. නමුත් ත්‍විතීය උපකාරද දැන් ඒකම තමයි අපේ ස්වාමීන් වහන්සේ දැන් පත්තාණිදෙත්ගේ මිශ්‍රය. නෑ, පත්තාණිදෙන්න සමා වෙන්න මට අත්තනම මතු. උන්වහන්සේ සුදාසනම් ප්‍රතම පමණයි ඕනේ දැන්. සුදස්සන ස්වාමීන් වහන්සේගේ අද පරිවිදේ තමයි දලත් මහත්තයා ගේන්න හදන්නේ. දැන් අපි අපි චිත්‍රය කියලා ඇල්ලුවොත් අහු වෙන්නේ බිත්තිය. හැබැයි දකින්නකොට බිත්තිය තියෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම බිත්තියක පින්තූරයක් ඇඳුවොත් ඒ පින්තූරය අපි හිතමු මුතුමාගේ පින්තූරය කියලා. එහෙනම් අපිට උතකොට ඒක අපි දැකලා නැහැ. මුතුමාගේ පින්තූර බලමු. බුදු දාන මහන්සේගේ පින්තූරයක් අද අපිට බුදු දාන මහන්සේගේ පින්තූරය තමයි එන්නේ. බිත්තිය තියෙන්නේ නැහැ. එතකොට ඒකින් පේනවා දැන් මේ පින්තූරේ ಉಪಯೋಗ පින්තූරේ පිහිටලා තියෙන භූමිය තමයි මේ පසුබිම තමයි මේ පිටිය. නමුත් අපි පින්තූරේ කියලා අල්ලන්න ගියොත් අහු වෙන්නේ පිටිය. අන්න ඒක තමයි පණවිඩේ දෙන්නේ. ඉතින් උපාදාය සහ උපාදාය රූපේ කියන එක එතන තමයි අපිට ඉන්නේ කියලා තමයි මට මතක තියෙන්නේ. එතකොට ඒක තමයි අපිට දැන් අපි දැන් අපි ද රූපේ කියලා අපි ගත්තත් උන්වහන්සේ පැහැදිලි කරන දන්නේ මේ රූපේ උනත් අපි ඇල්ලුවත් අහ වෙනවා පටලී ගතියක් ඒ වගේම ඒ ගතියේ ස්වභාවයක් අහ වෙනවා මිසක් අපිට රූපයක් අහ වෙන්නේ නැහැ. අපිට රූපයක් නැහැ කියන එකයි මේ පෙන්වන්න හදන්නේ. මේ අතන අහ සමාන කරලා ඒක රළු වශයෙන් සමාන කරලා මේ ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ මේ සුවසන හාමුදුරන්ගේ ඒ මේ උපමාවේ. මේ දලොත් මහත්මයා එහෙමයි මම තේරුම් ගන්න ඔතුමා ඉතින් උපාදාය රූප ගැන කිව්වා. දැන් උපාදාය රූප කියන්නේ මොනවද? අපි මහ සතර මහ භූත හතර දන්නවා. උපාදාය රූප හතරක් අපි දන්නව නේද? මේ ඒ එතෙන්දී උපාදාය රූප ගැන සඳහන් කරේ මොකද්ද? උපාදාය රූපය කියන්නේ ඇසුරු කර දැන් අපි දන්නවා. දැන් අපි සතර මහ භූත අපි ගත්තොත් දැන් රූප 28න් සතර මහ භූත හතරයි. ඊට පස්සේ අනිත් රූප 24ක් තියෙනවා. ඒ 24න් 14ක් තියෙන්නේ සුඛම රූප. එතකොට ඒවා ඔක්කොම ඒවා අර අර පත්‍වියාපෝතේ ඒ කියන්නේ මේ භූමියක් මහා භූතය වටා ඇති වෙච්ච රූපයක් තියෙනවා. මහා භූතය කියලා ඇත්තටම මහා භූතය කියලා අපි පනවගත්තේ කොහොමද? මහා භූතය කියන්නේ ප්‍රඥාක්තිය. එතකොට මහා භූතය කියලා කියන්නේ නැතුව මේ තියෙන දෙයක් නෙමෙයි ඇත්තටම. දැන් ඊයේ සාකච්ඡා කරනකොට අපිට කැහැදිලි කියන්නේ මට තේරෙන්නේ එහෙමයි. මේ වගේ හැම දෙයක්ම ප්‍රඥප්තිය පනවගත්ත දෙයක් තමයි. නමුත් අපි අහුනොත් අහුවෙන්නේ ස්වභාවයක් විතරයි. මේ වගේ දැන් අර දිට්ඨිය දින රූපය කියන බැලුවාම ඒ ස්වභාවයම තියෙන රලුපමා ඒ උපමාව හරියටම හරි කියලා කියන්න පුළුවන්. මොකද අපි දැන් පින්තූරය අල්ලන්න කියලා කිව්වොත් අහුවෙන්නේ මොකද්ද? වැලි, කල්, ස්විමින්ග් වලින් හදපු මේ පොලිෂ් කරලා තියෙන මේ බිත්තිය. එතකොට ඒ බිත්තිය අපිට එතන තමයි ඒ වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. අපි හැබැයි මේ වැලි, ගල්, ස්විමින්ග් අරම අපි කලින් දැනගන්න නැත්නම් අහුවෙන්නේ මොනවා හරි රලු. ඒක සුමතර නම් බිත්තිය සුමතර ගතියක්. ඒක රලු නම් රලු ගතියක්. ඒ වගේම ඒකේ තියෙන මොනවා හරි ඒ ස්වභාවයක් තමයි අපිට ඒක දියාරුවක් කියන මොනවා හරි ඒ වගේ ස්වභාවයක් තමයි. ඒ වගේ ඒක තමයි මේ පටවිය අපේ මේ ශරීරය සහ සම්බන්ධ කරලා මේ ගන්නේ මේ උපාදාය රූපී. උපාදාය කියන්නේ රූපී කියන්නේ මහා භූත ඇසු කරගෙන පවතින රූපනේ. එහෙමයි. හොඳයි. තේරුම් ගන්නයි. හොඳයි. ජයන්ත මහත්තයා සමාන පරිසි මහත්මයාට දැන් පුළුවන් ද කියන්නේ යමක් අපිට කියන්න. තිරුවන් සරණයි එහෙනම් දලත මහත්තයා. ඔව් එහෙනම් පරිසි මහත්තයා තිරුවන් සරණයි. දලත මහත්තයා මේ ඇත්තම වසන්ත මහත්තයා බොහෝ සෙන් විස්තර කරා. මං හිතන්නේ ඊට වඩා යමක් ඒ වෙනින් කියන්නේ නැහැ. ඉතින් අපිට තව එක වචනයකින් පැහැදිලි කිරීමක් තියෙනවා කරන්න. උපාදාය කියනකොට අර මූලික වූ ප්‍රභව, ඒ කියන්නේ සතර මහා ධාතුව ඇසුරෙන් කියන එක. ඒක ආධාර කරගෙන වෙන්න පුළුවන්. ඒක ඇසුරු කරගෙන, ඒ කියන්නේ ඒව සම්බන්ධ කරගෙන තවත් උපන්න කියන අදහස. ඒ කියන්නේ ඇසුරු කරගෙන සතර මහා භූතය ඇසුරු කරගෙන ජනිත වෙන දේවල් වලට තමයි උපාදාය කියලා කියන්නේ. ඒක තමයි පොඩ්ඩක් විස්තර කරන්න තිබ්බ. ඉතුරු හැමදේම වගේ මේ කලින් කතා කරපු වසන්ත මහත්තයා ඉතාලි හොඳින් විස්තර කරා කියලා තමයි මට තේරෙන්නේ. හොඳයි. මොකද ඒහා සමාන්තර උදාහරණයක් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට පසුගිය සතියේ දේශනාවේදී මතක් කළා නේද? සත්‍ය ගැන කියලා දෙනකොට වටානේ අපිට ගිය සතියේ උන්වහන්සේ කියලා දුන්නේ නිශ්චය ප්‍රත්‍ය සම්බන්ධවයි. ඉතින් එහිදී උන්වහන්සේ මතක් කළා අපිට අර කඩදාසි ආදී චිත්‍ර රූප ආදී පිහිටීමට උපකාර වන්නක් මෙන් පිහිටීමට තැනක් ලැබිය යුතු ධර්මයන්ට පිහිටීමට ස්ථානවන ධර්මයට නිශ්චය ප්‍රත්‍යය කියනවා කියලා නේද? එතකොට ඒක ඇත්තටම සහජාත නිශ්චය සහ පුරජාත නිශ්චය ප්‍රත්‍ය වශයෙන් දෙවරුම් කියනවා කියලා අපි කිව්වා. ඉතින් ඒ උදාහරණ විශේෂයෙන්ම ගෙනාවේ පුරජාත නිශ්චය ප්‍රත්‍ය ගැන කියන්නේ. තමහා එක්ක උපදන ධර්මයකට පිහිටීමට උපකාර වන ධර්මයේ සහජාත නිශ්චය ප්‍රත්‍යයත්, ඒ වගේම තමාගෙන් පසු ඇති වෙන ධර්මයකට පිහිටීමට උපකාර වන පූර්වයේ හටගත් ධර්මයේ පුරේජාත නිශ්චය ප්‍රත්‍යයත් හැටියට. ඉතින් ඒ උදා උපකාරණ ගත්තා. ඉතින් ඒකට මට මතක් වුණා උදස්නාම් දුත් ශ්‍රේණි උදාහරණයක් ගත්තා. ඉතින් මේ දෙකෙන් ලැබෙන පණිවිඩයේ සමාන්තරකමක් තියෙනවද, සමානකමක් තියෙනවද, වෙනසක් වෙනස්ම දෙකක්ද කියන එක නිකන් කතා ගන්න හිතුණා ජයන්ත මහත් වෙනකන්. මේ ඒ දෙකේ සමානකමක් ප්‍රතිසිර මහත්තයා දකින්නවද? රළු වශයෙන් බොහොම බාහිරව සමාන ගතියක් පේනවා. නමුත් නිස්ත්‍රිය මම ගිය සතියේ දේශනාවල ප්‍රසන්න දෙන්නම් බුන්නේ. නමුත් කලින් සෝනන්සි කියලා දීලා තිබෙන විදිහට නිස්ත්‍රිය පත්‍රය කියන්නේ යම් ආකාරයකින් යමක පදනම මත යමක උදව්ව ඇතුව යමක පිහිට යමක ආශ්‍රය කරගෙන කියන අදහස තමයි එතනදී ලැබෙන්නේ. යමක උදව්ව ලබාගෙන වගේ නිශ්චය කියනකොටත් කියවෙන්නේ. නව අර අපි අර කරලු උදාහරණයන්නේ තා බිත්තේ රූපයක් ඇඳා කියන එක. ඉතින් එතකොට ඒකටත් ඒක සම කරන්න හැකියාවක් තියෙනවා. හොඳයි. බොහොම වෙන්නේ. විශේෂයෙන්ම මට හිතනවා දැන් පට්ටාන දේශනාවේදී සිදුවන ක්‍රියාදාමයේ සිදුවන විදිය තම ගැඹුරෙන් විස්තර කිරීම මේ සිද්ධ වෙන්නේ. නමුත් ඒකේදී අපි ඇත්තටම කරගන්නා වර්ධ කුමක්ද, ඒයින් ඒ වර්ධ ඉබදවිච්චේ කොහොමද කියන කතාවක් පට්ටානේ අපිට ඉස්මතු කළ කියන්නේ නැහැ නේ. අපි කතා කරන්නේ නැත්නම් කියන්නේ සයන්ස් එක මේකයි මේක තමයි වෙන්නේ කියන එක නේද? අපතර අපිට ඒකට මේ දෙක සම්බන්ධ කරගන්න පුළුවන් සුදර්ශන හමුදුවේ දේශනා කරපු කොටසත් උපකාර කරගෙන එහෙනම් මේ පට්ඨානේ අපිට කියලා දෙන්න තියෙන්නේ මේ ඇත්තටම අපිට මේ එකක් හැටියට පෙනුනට එහෙම නැත්නම් අපි අර පැදුරේ මල් රටා වියපු පැදුරම ගත්තම පැදුර දැක්ක ගමන් අපිට මල් රටාවට හිත ගිහිල්ලා ලස්සන මල් කියලා අපිට ඒකට ලස්සනයි කියලා හැඟීමක් විතර ගියාට ඒක අර සහජාත ප්‍රත්‍යයෙන් එහෙම නෙමෙයි පුරේජාත ප්‍රත්‍යයෙන් ඇති වෙච්ච තවත් දෙයක්. ඉතින් ඒ වගේ එහෙමනම් මේවන් උදේකටද මම ඇදලා යන්නේ මේකේට පිහිටීමක් නැහැ නේද? මේකට භූමිය වෙච්ච භූමිය නැත්නම් එතකොට එහෙනම් මේ භූමිය නැති වෙනකොට මේක නැති වෙනව නේද කියන අදිවසෙන් අපිට මේ සූත්‍රක අපි ගව අනිකසානතර කියලා දෙන හැතර යොමු කරගන්න පුළුවන් මේ පස්සේ අවබෝධය කියන එක මට දැන් හිතුණා මේ දෙක සම්බන්ධ කරගන්න පුළුවන් නේද ඒ ආකාරයට කියලා. ඉතින් පෙරවසරණ දලොත් මහත්තයා පෙරවසරණ මහත්තයා චත්තාරෝ මහා භූත අඤ්ඤමඤ්ඤං නිස්සේපච්චේන පච්චයෝ කියලා කියන්නේ සහජාතවත්තෙන් පත් වෙනවා මහා භූත හතර. එතකොට මහා භූත උපාදාය රූපාණං නිස්සේපච්චේ පච්චයෝ කියලා කියනවා. එතකොට මහා භූත වලට උපාදාය රූප 24ම ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒක පුරේ ජාත වෙනවා. එතකොට චිත්‍රයක් එළියේ තිනකොට ඒ චිත්‍රය ඇත්තටම මහා භූත වලින් උපාදාය රූප වෙනවා. එතකොට ඒක ඇවිල්ලා පුරේ ජාතපත්ය වශයෙන් තමයි ගන්නේ. නමුත් ඒක අත ගන්න ගියොත් එතකොට අත ගන්නකොට වෙන්නේ සහජාතපත්යෙන් තමයි මේ හුඟක්ලාට පටවි ධාතු වෙන්නේ. උනාට හුඟක් වෙලාවට ඒක අපි දැක්කාම හිතෙන්නේ ඒක පුරේ ජාතපත්යෙන් අපි ඇවිල්ලා අරව මංකඩල සදස්තන හමුදුව කියන්නේ චිත්‍රේ චිත්තානි චත්තේන ලෝකේ සංකප්ප රාග පුරුෂස්සගාමෝ කියලා චිත්‍රය දැක්කාම ඒකට ප්‍රඥප්ති දාගෙන ඒක හදාගත්තාම අපි ඇත්තටම සංකල්ප ඇති කරගෙන මේ සංසාරයක් ඇති කරගන්නවා කියන එක. තෙරුවන් සරණ. තෙරුවන් සරණ ප්‍රසන්න මහත්තයා. තෙරුවන් සරණයි දලත් මහත්තයා. ඒ කියන්නේ ඔයතන දැන් එතකොට පුරේ ජාත නිශ්චය ප්‍රත්‍යයයි සහජාත නිශ්චය ප්‍රත්‍ය අතර විශාල වෙනසක් තියෙනවා. ඒ කියන්නේ එතකොට අර මෙතන අර කලි මහත්මයා කිව්වා වගේ මේ පොරේ ජාත නිෂ්පත්තියට සමාන කරන්න පුළුවන් දල වශයෙන් හරි අර ස්වස්න හවුදාගේ උපමාව තමයි. නමුත් අනිත් එක එහෙම සම කරන්න බෑ වගේ කියලා මට හිතෙන්නේ. ඒක මම එහෙම හිතුවත් හරිද? ඔව් දෙය දෙකක් නේ පොරේ ජාතපත්ත සහජාතපත්ත කියන්නේ පොරේ ජාත නිෂ්පත්තිය සහජාත නිෂ්පත්තිය කියන්නේ දෙකක්. ඉතින් අත්තසම අර දෙක උදාහරණ දෙක. ඉතින් අපි උදාහරණ දෙක ප්‍රයෝජන දෙක අරගෙන අපි රූප චිත්ත චෛතසික රූපයන් කියන මේ ධර්මතාවයන් වල කොහොමද පුරේජාත සහ සාජාතපත්යෙන් වශයෙන් ඒවා එකිනෙක ක්‍රියාත්මක වෙන විදිහින් අපි ඉගෙන ගන්න ඕනේ නේද? අර උදාහරණයක් මහිතියට සලකලා. ඉතින් එතකොට අර අපි ප්‍රසන්න මහත්තයා කියලා දුන්නම මතක් කරා වගේ චිත්ත චෛතසික රූපයන් අතර අනිකක් නිශ්චය කරගන්නේ නැතුව උපදින කිසිම ධර්මයක් නැහැ කියලා කියනවා. එහෙම කිව්වම හරි නේද? ඒ කියන්නේ චිත්තජාති රූපයන් අතර අනිකක් නිශ්චය කරගන්නේ නැතුව උපදින ධර්මයක් ඇත්තෙම නැහැ කියනවා. නිශ්චයකින් තොරව ඉපදෙන්න පුළුවන් ශක්තියක්ද නැහැ කියනවා. ඒ වගේම කියනවා ඒ උපදින්නා වූ සියලුම ධර්මයන්ට සහජාත නිශ්චය ප්‍රත්‍යය ප්‍රත්‍යুৎපන්න වෙනවා කියලා කියනවා. මතකයි ප්‍රත්‍යুৎපන්න සහ ප්‍රත්‍යනික ධර්ම කියලා. ඉතින් ඒ වගේම මේ කියනවා සහජාත නිශ්චය ප්‍රත්‍යයට සහජාත ප්‍රත්‍යයට මෙන්න ප්‍රත්‍යනික ධර්ම කියලා දෙයක් ඇත්තෙත් නැහැ කියලා. ඉතින් මෙන්න මේවා තමයි අපි අර උදාහරණේ උදාහරණයක් ඇටීම අරගෙන ඒකෙන් අපි යොදා ගන්න ඕනේ මේ චිත්තසජීවික රූප මොනවද මේ සහජාත ප්‍රත්‍ය වෙන්නේ මොනවද පුරජාත ප්‍රත්‍ය වෙන්නේ කියලා ඒ විග්‍රහයක් තමයි අපි වැඩිපුර යන්න ඕනේ. මම හිතන්නේ දැන් තමයි අම්බස් අපි ටික කතා තව තවත් අහගමු. සවනසට කියලා දුන්නා. හැබැයිම මොනවද චිත්තත් එක්ක ඇති වෙන සහජාත ප්‍රත්‍යයෙන් ඇති වෙන චෛතසික මොනවද ඒ චිත්තත් එක්ක නේද? ඒ වගේම මොනවද තියෙන රූප දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එම අර මෙහෙම එකක් තියෙනවනේ චිත්තජ රූප. චිත්තජ රූප සහ හිත ගත්තොත් එහෙම හිත කියන දේ චිත්තජ රූපයන්ට නිශ්චය ප්‍රත්‍යක් වෙනවා නේද? හිත චිත්තජ රූපයන්ට නිශ්චය ප්‍රත්‍යක් වෙනවා. ඒනොට චිත්තජ රූපය හිතට නිශ්චය ප්‍රත්‍යක් වෙන්නේ නැහැ. චිත්ත රූපයන්ගේ හිත නිශ්චය කරගෙන හොඳයි, මම තවත් ප්‍රශ්නයක් එකතු කරගන්න කැමතියි කල්ලන් මිත්‍රගෙන්. මේ පුරේ නිශ්චයපත්‍ය ගැන කියනකොට තව එකක් කියව දුන්නා, මේ වස්තු පුරේජාත නිශ්චයපත්‍ය සහ වස්පාරම්මන පුරේජාත නිශ්චයපත්‍ය කියලා. මේ පුරේජාත නිශ්චයපත්‍ය දෙකක්. ඒ දෙක ගැන කිසියම් කෙනෙකුට පුළුවන් අපිට නැවත ආලෝකයක් ලබා දෙන්න. මම හිතනවා ස්වාමීන් වහන්සේ අපිට වස්තාරම්මන කියන එක වැඩිය පැහැදිලි කරන්න යන්නේ, ඒක ටිකක් පැටලිලි සයිටි හින්දා කියලා. මම හිතනවා පුරේජාතේකයි සහජාතේකයි විතරයි අපිට පැහැදිලි කරේ කියලා. මගේ මතකයේ වැරදි නම් නිවැරදි කරන්න තෙරුවන් සරණයි. ඔතන මේ දෙක කුමක්ද, ඒක දෙවැදෑරු මොනවද කියන එක උන්වහන්සේ පැහැදිලි කරේ නැද්ද අපිට? වඩ මතක විදියට කිව්වේ නැහැ කියලා කිව්වේ. මම හිතන්නේ අපිට ගියේ ජාතිමාත්‍ය හරිද මිදල්තුමාත කියලා දුර කිව්වේ නෑ ස්වාමීනාංශ. ඒක පස්සේ මෙව කරන්නම් කියලා තමයි මරත් මතකේ. අර දෙක විතරේ කියලා. ජාන්ත මහත්මයා ආපහු කියන්නකෝ අර කියපු ටික, මේ මට පොඩ්ඩක් තව පැහැදිලි කරගන්න. ජාන්ත මහත්මයා කලින් කිව්වද ටිකද කියලා කියන්න, මොකද්ද ප්‍රශ්නේ? කොහොමද මාත් මොන ටිකද දැනවද කියවෙන්න ඕනේ? අර ජාන්ත මහත්මයා දැන් පැහැදිලි කරපු ටික නැවත පැහැදිලි කරන්න. ඒ කියන්නේ උපාදාය රූපය කොහොමද සාජාත ඉන්ද්‍රිය වර්ණ රූපය ප්‍රාප්ත වෙන හැටි? එතුමා මේ මීට විනාඩි දෙකකට වැඩි කලින් කියපු ටික මට තවම පොඩ්ඩක් පැහැදිලි මතක් කරන්නම්. දැන් අපිට දැන් රූපය කියන එක අහුවෙන පොඩිම අවස්ථාවනේ රූප කලාපය කියන එක. අපි දැන් ඒකෙන් ඇතුළට ගිහිල්ලා මේ වෙන් කරලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජාව කියලා වෙන් කරලා, ඒ වගේම අනිකුත් රූප 28ක් හැටියට වෙන් කරලා තිබ්බට අපිට හමු වෙන තැන තියෙන්නේ, කියන්නේ කුඩාම විදියට පිහිටන තැන තමයි කලාපය කියන එක. ඒතකොට කලාපේ හැදෙන්නේ එකටම තමයි හැදෙන්නේ කියන එකයි කිව්වේ. වෙන වෙනම එකතු වෙලා නෙවෙයි, ආපෝ එක පැත්තකින් ඇවිල්ලා, වායෝ එක පැත්තකින් ඇවිල්ලා, පටිවි ඇවිල්ලා, ජීවිත ඉන්ද්‍රිය පැත්තකින් ඇවිල්ලා සම්බන්ධ වෙනා නෙවෙයි. එකටම සහජාතවම එකටම ඇති වෙනවා. ඒ ඇති වෙනකොට මහා භූත ටික තමයි අනිත්‍යවට උපකාර කරන්නේ. ඒ කියන්නේ ප්‍රත්‍ය වෙන්නේ මූලික වශයෙන්ම නිශ්චය ප්‍රත්‍ය වෙන්නේ මහා භූත ටික. ඒ මහා භූත ටික මත කියලා අපිට කියන්න පුළුවන්. අනිත් උපාදාය රූප ටික ඇවිල්ලා ඒ තියෙන එකක් කොට නෙවෙයි. නමුත් ඒක සහජාත වශයෙන්ම ප්‍රත්‍ය වෙනවා අනිත්‍යවට පිටා සිටින්න. ඒ ආකාරයෙන් තමයි අපිට ඒක ගන්න වෙන්නේ. ඔක උගක් වෙලාවට උදාහරණයක් හැටියට ගන්නවා. මේ රටා දාපු පැදුරක් කියනකොට, රටා දාපු පැදුරක් කියනකොට රටාව හැදෙන්නේ පැදුර වියෙන්නේ එක තමයි කියලා. ඒ කියන්නේ පැදුර වියලා ඒකට රටා දානවා නෙවෙයි, ඒකට පාට කරලා දානවා නෙවෙයි. ඒ අවශ්‍ය කරන පාට යොදපු පං පැදුරක් කියනවා. මේ පං ගස් ටික එකතු කරලා ඒ පිළිවෙලට තියෙන එකටම වියනකොට තමයි ඒ රටාවයකින් මතුවෙලා එන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සහජාත ප්‍රත්‍ය කියලා කියන්නේ. මම දන්නේ මේ ගැන කලින් කතා වුණාද කියලා. ඒ විදිහට තේරුම් ගන්න කියලා කියනවා මේ සහජාත ප්‍රත්‍යයෙන් ඇති වෙන දේවල්. එකටමයි ඇති වෙන්නේ. එතනදී හැබැයි මූලික වශයෙන් යම් කිසි දෙයක් ප්‍රත්‍ය වෙනවා. දැන් හැම වෙලාවෙම ප්‍රත්‍ය වෙන්නේ මහා භූත තමයි ප්‍රත්‍ය වෙන්නේ සහජාත ප්‍රත්‍යයෙන් උපාදාය රූපයන්ට. උපාදාය රූපයන් නෙවෙයි ප්‍රත්‍ය වෙන්නේ මහා භූත රූපයන්. ඒකේ අනිත් පැත්ත හරියන්නේ නැහැ. මහා භූත රූපයන් තමයි උපාදාය රූපයන්ට ඉන්න ප්‍රත්‍යක් වෙන්නේ. ඒක තමයි විස්තර කරේ කුමුද මහත්මිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පින්. දලත් මහත්මයා මම ඒකෙදි තව පොඩි ප්‍රශ්නයක් අහන්නද? මට තේරෙන්නේ නැහැ එතන දලත් මහත්මයා කීපක තේරෙන දැන් දසක ආය දසකයයි ඒ ටික ඒක පැහැදිලි. එතකොට එකටම උපදිනවා කියලා. එතකොට දැන් කන හරිය මේ චක්කු කියන ධාතුව ඒක දැන් ඉපදිලා එහෙම තිබුණාට දැන් අපිට එහෙම කියලා අපි හිතනවා. නමුත් එතන දැක්මක් නැහැනේ. ඒතර දැක්මක් ඇති වෙන්න නම් හේතුය දෙන්න ඕනේ. ඊට පස්සේනේ අපි දකිනවා කියලා මොකද අපිට දැන් නහය තියෙනවා. නමුත් නහය කියලා දෙයක් අපිට නැහැ. එතන දැන් ඇල්ලුවොත් නම් හැබැයි නහය අහුවෙනවා. මේක නහය කියනවා. හැබැයි නහයෙන් නාසයෙන් තියෙන මේ ගතිය එන්නනම් මොකක් හරි අපිට සෝදක් අපගම ආ මේක අන්නසි සෝදක් හරි මොනවහරි සෝදක් කියලා කියනවා. ඒතර ඒක පසුව නේ දෙන්නේ. එහෙම හිතන්න වෙයිද? මම මේ උත්සාහ කරන තේරුම් ගන්න ඒක මේ මට හිතන්නේ මේ පුරේජාත මිශ්‍රය සත්‍ය වගේ දෙයක් කියලා මට හිතුනේ. මොකද ඒක පසුවනේ දැන් අපිට දැන් ඉස්සල්ලාම තියෙන මේ ඉන්ද්‍රිය ඒ තිබුණට අපිට ඒකේ අපි නිකන් ඒක හිතනවානේ මේ දැන් මේ ඇහැ කියලා කවුරු කියලා දීපු ඇහැක්නේ මේ කනක්නේ තියෙන්නේ. එහෙම කොහොමද ඒක තේරුම් ගන්න කියන්න මාත්. ඔව් අපි පුරේජාත ප්‍රත්‍ය තව ටිකකින් අවතීර්ණය වෙමු. මම හිතනවා මේ දැනට කතා කරගන්නේ සහජාත ප්‍රත්‍ය ගැන වෙන්න ඇති කියලා හිතනවා. අපි එතනට එමු මේ සාකච්ඡාව තුළදීම වසන්ත මහත්මයා තිරුවන් සරණයි. අපි අතර නෑ ජනත මහත්මයා සහජාත පුරේජාත කියලා වෙන් කළා කතා කරනව නෙමෙයි. අපි යම් යම් කොටස් හොයාගෙන ඒවා අතරම නිශ්චයපත් වෙනවා. නමුත් සහජාතද පුරේජාත වෙන්නේ කියන මට්ටමට තමයි කතා කරන්නේ. ඒ නිසා කමක් නෑ උතුමාට දැන් පැහැදිලි කරන්න පුළුවන් වුණා උතුමාට ප්‍රශ්නේ. හොඳයි. එහෙමනම් අපි ඒ ගැන කතා කරමු. ඔව් දැන් ඇත්තටම දැන් අපිට තියෙනවානේ ප්‍රසාද කියන ප්‍රසාද රූප කියලා. ප්‍රසාද රූප කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද කියලා. එතකොට ඒ අපි ප්‍රසාද රූපේ ගත්තොත් එහෙම දැන් අපි අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ දැන් එක දෙයක් දැනගන්න ඕනේ ඒ තමයි ප්‍රසාද රූප ගැන කතා කරනකොට ඒක පිළිතරලා තියෙන්නේ අනිත් මේ සතර මහා භූතයත් ඒ වගේම අපි සතර මහා භූතය ඇතුළත් ශුද්ධාෂ්ටකයත් ජීවිතින්ද්‍රියත් කියන එක තියෙනවා. නමුත් අපි මේ දැන් මේ ප්‍රසාද රූපය ගැන කතා කරනවා. ඒවත් මේ පසුබිමේ තියෙන බව මතක තියාගන්න ඕනේ. එතකොට දැන් අපිට ඔය ප්‍රත්‍ය ගැන බලනකොට විශේෂයෙන්ම මේ ඔය පුරේජාත ප්‍රත්‍ය හරි සහජාත ප්‍රත්‍ය හරි බලනකොට අපිට විශේෂයෙන්ම මේ දැන් චක්කු ප්‍රසාද ගැන කතා කරනකොට අපිට චිත්ත වීති ගැන පොඩ්ඩක් ආපහු යොමු වෙනවා චිත්ත වීති වල. දැන් චිත්ත වීති වලදී මතකද අපි කියනවා ඔන්න දැන් රූපයක් ඇහැට ආපාතනේ වුණාම මොකද වෙන්නේ? භවාංග චලනයක් සිද්ධ වෙනවා කියලා. භවාංග චලනයේ සිද්ධ වෙන්න ඒ රූපේ මත නැත්නම් ඒ වර්ණ රූපය මේ චක්කු ద్వාරය හරහා භවාංග සිතට වදින්න ඕන. එතකොට දැන් බලන්න අපිට එහෙම වැදිනහම තමයි ඒ චිත්ත වීති පේළිය පටන් ගන්න. භවාංග චලන, භවාංග උපච්ඡේද කියන්නේ භවාංග ඇති වෙන එක නවතිනවා. ඊට පස්සේ තමයි චක්කු ඊට පස්සේ පංචද්වාර ආවර්ජන සිත් පහළ වෙනවා. ඊට පස්සේ තමයි චක්කු විඥානය පහළ වෙන්නේ. එතකොට දැන් අපිට පේනවා දැන් භවාංග සිතට යමක් වැදෙන්න නම් එතන ප්‍රසාද රූපය හරහා තමයි එතකොට ඒක ගිහින් තියෙන්නේ භවංග සිත්ත වදින්න කියලා මේ චිත්ත වීති විස්තර කරන තැනදී. දැන් අපිට ඇත්තනම පේනවා කියන තැන මොකද්ද? පේනවා කියන්නේ චක්කු විඥාණය තමයි පේනවා කියන එක පෙනීම ඇති කරලා දෙන චක්කු විඥාණය. එතකන් අපිට මේ පෙනුන්නේ නැහැ. අපිට ඇහැ හරහා ගිහිල්ලා භවංග සිතට වැදුනා, භවංග සිත සෙලවුණා, භවංග සිත හැදීම නැති වුණා. ඊට පස්සේ අපේ මානසිකාරයේ අර ඒ පැත්තට යොමු වුණා. ඒ අපිට ආපු ඒ රූප ඒ වර්ණ රූපේ පැත්තට අපේ සිත් යොමු වුණා. ඊට පස්සේ තමයි ඔන්න චක්කු විඥානය කියන එක මේ ඇති වෙන්නේ. එතකොට බලන්න දැන් එතකොට චක්කු විඥානය ඇති වුණේ අර භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර ආවර්ජන වුණාට පස්සේ තමයි මේ චක්කු විඥානය කියන එක ඇති වුනේ. එතකොට අර භවංග චලන භවංග උපච්ඡේද එතකොට පංචද්වාර ආවර්ජන සිද්ධ වෙන්න නම් අර එළියේ තියෙන යම්කිසි වර්ණය චක්කු ප්‍රසාදය හරහා මේ හිතට වැදිලා ඕනේ ඒක පටන් ගන්න. මේ විදිහට පිළිවෙලකට එන්න. එහෙමනම් අපිට තේරෙන දෙයක් තමයි චක්කු විඥානය ඇති වෙන්න කලින් මේ ප්‍රසාද රූපේ ප්‍රයත්නක් තිබුණයි කියලා. එතකොට අපිට තේරෙනවා මේ අපිට දකින්නවා කියන එක ඇති වෙනකොට ඒ නාම ධර්ම, ඒ කියන්නේ චක්කු විඥාන සිතත් ඒ චක්කු විඥාන සිතේ ඇති නාම ධර්මයනොත් ඒ කියන්නේ චෛතසික ධර්මයන් වෙන සර්වචිත්ත සාධාරණ චෛතසික හතත් ඇති වෙන්න මේ ඇහැ කියන එක ප්‍රත්‍ය වුණා. හැබැයි ඇහැ කියන එක ඒ වෙලාවෙ නෙමෙයි ප්‍රත්‍ය වුණේ. ඒක පුරේජාතව තමයි ප්‍රත්‍ය වෙන්නේ. මොකද පුරේජාතින්ද තමයි අර විදිහට එතනට එනකන් චක්කු විඥානය ඇති වෙනකන් අපිට ඒ චිත්ත වීතියක් ගමන් කරන්න හේතු වෙන්නේ. ඒක නිසා අපි කියනවා එතනදී පුරේජාත ප්‍රත්‍ය වෙනවා කියලා චක්කු ප්‍රසාදේ මේ චක්කු විඥාන සහ ඒ චෛතසික ධර්මයන්ට. ඒ විදිහට තමයි තේරුම් ගන්න ඉන්නේ තේරුම් ගන්නයි. වසන්ත මාත්මේ ඒ ඒ පැහැදිලි කිරීම ගැලපුණාද ඔබතුමාගේ සිතුවිල්ලත් එක්ක හිතන විදිහට? දලත් මහත්මයා ජනත මහත්මයා පැහැදිලි කිරි විදිහට මට ඒක තේරුණා තරමකට ස්වාමීන් වහන්සේත් මම මේ පොඩි නෝටයල් යන්තනා එදා පුරේජාත විශ්වයේ කිනවර මේ කන කියන එක පුරේජාතයි නමුත් ඒ පසුව ඒ කියන්නේ උපකාර විදිහට නමුත් දැන් කන කියන එක මට තාම හරියට පැටලෙන්නේ මෙතන මේ කන කියන එක දැන් දැන් ඒ කියන්නේ ප්‍රසාදය. ඒතර ඒ ප්‍රසාදය තමයි සහජාත වෙලා තියෙන්නේ. ප්‍රසාදය සහජාතය අර කලින් කියපු විදිහට ජනත මහත්මයා. නමුත් අර දැන් දැන් කනින් වෙන කෘත්‍යයක් නේ දැක්ක මේ ඇහෙනවා කියන එක. ඒතර ඇහෙනවා කියන සිද්ධියට දැන් ඒ චක්කුම් පරිච රූපේච චක්කු පරිච රූපේච ඒ කියන්නේ මේ මේ සෝතය උදාහම ඒ සෝතයෙන් එක පාටම අපිට බැහැ නේද ඒක අඳුන ගන්න. පස්සේ නේද ඒක ජවන් මට්ටමට ගියාම නේ දැනගන්නේ ආ මේ මෙහෙම දෙයක් මේ මේ සතෙක් නෙමෙයි ගෑගහව කියලා. ඒතර චක්කු විඥානේ ඒක සෝත විඥානය කියලා ගත්තත් අපි හිතමු එතන සෝතය මේ කනට එතෙන්ට ඒ සෝත විඥානය නිකන් විපාක ඒක එතනින් හැදෙන්නේ නැහැ නේද? ඒක විපාකයක් විතරයිනේ. ඒ එහෙම නේද මට එහෙමයි කියලා මට හිතෙන්නේ. ඒතකොට කොහොමද ඒක පැහැදිලි කරන්නේ? එතන පොඩ්ඩක් එතන පස්වනේ අපිට මේ මේ සෝතේ අපිට සත්‍යක කර්ම හැදෙන පැත්තට යන්නේ. එතකොට එතකල් අපි දන්නේ නැහැ කනක් කියලා නේද? එතකොට කොහොමද ඒක කියන්නේ කියන්නේ? එහෙනම් මේ කන හැදෙලා තිබුණා කලින් කියලා පන්සිරි මහත්මයාට මොහොතකදී වෙන්නම් මම හිතනවා වෙනත් පැත්තකින් තවත් ගත්තොත් ඒක හොඳයි කියලා. පන්සිරි මහත්මයා ඔව් එතන හරියයි. මේ ඉතාලම සිව් මැතෙම්ම මේ බොහොම විපසිල්ලෙන් නිශ්ශබ්දව කල්පනා කරලා බලන්න ඕනේ. මොකද අපි දැන් ප්‍රසාද රූපයක් පහළ වෙලා තියෙනකොට ඒ ප්‍රසාද රූපය පවර් එක දීලා ඒක ක්‍රියාත්මක තත්ත්වයක ජීවිතත්වයේ තියාගන්නත් බවංග සිතෙන් තමයි ඒ කාරණේත් කරන්නේ. බවංග සිතේ මූලික වූ ප්‍රධාන වූම කාරණයක් තමයි මේ අපේ ප්‍රසාද රූපයන් පවත්වා ගැනීම. කියන්නේ හරියට අපි මේ අපේ ගෙවල් තියෙන බල්බ් එකට ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක දීගෙන තියනවා වගේ. එතකොට බවංග චිත්තයෙන් කරන මූලිකම කාරණයක්. එතකොට එහෙමනම් ප්‍රසාර ක්‍රියාත්මක ප්‍රසාද රූපයක් තියෙනවායි කියන්නේ ඒකට සිතක් යෙදිලා. සිතක් යෙදිලා තමයි දැන් බල්බයක් පත්තු කරලා තියෙන කරන්ට් එක යෙදිලානේ. ඒ වගේ බවංග සිතකින් තමයි ජීවේ ශක්තිය දීලා තියෙන්නේ ප්‍රසාද රූපේ ක්‍රියාත්මක මට්ටමින් පවතින්නේ. එහෙමනම් අපි ප්‍රසාදයක් තියෙනවායි කියලා කියනවා නම් ඒකට බවංගයක්, ඒ කියන්නේ සිතක් යෙදිලම තමයි තියෙන්නේ. ඒ යෙදුන සිත ඉස්සෙතින් තව දෙයක් උපද්දවනවා විඥාන සත්. එදී එතකොට තවස් පද්දේමකුයි. දැන් හර මේ අරණ ටික හරි තේරෙනවා. ප්‍රසාදයේ ඉන්ද්‍රියක් කරලා ගන්නකොට එතන ඒක පුරේ જાතයි. මොකද දැනුම කියන කාරණයට එනකොට ආයතන කෘතිය වෙනකොට දැනගන්න මට්ටමට එනකොට අර තිබුණ ඇහැ ප්‍රසාදයේ ඉන්ද්‍රියක් වෙලා තිබුණ නිසානේ බාහිරෙන් එන ආලෝකයේ වර්ණ සංඥාව දැන පතිත වෙන්න දැනගන්නේ. එතකොට අරක පැවතිලා ඒ ෂණේකින් හරි කලින් අරක ප්‍රාණවත් වෙලා ප්‍රසාදයේ පිහිටලා තිබිලා තියෙනවා. ප්‍රසාදයේ ක්‍රියාත්මක මට්ටමින් තිබිලා තියෙනවා. එහෙමනම් ඒක පුරේ જાතයි. හොඳයි යන්තමත් නෑ ඔබතුමාට පුළුවන් ඒක ගැන පැහැදිලි කිරීමක් ගන්න මේ දැන් මේ කීප් ඔය සමග ඔබතුමා එකඟයිද නැද්ද කියන එකත් කියලා. එතනදී පොඩි දෙයක් සඳහන් කරන්න. ඇත්තටම දැන් අපි ඔය දැන් ප්‍රසාද රූප කියලා කියන්නේ කර්මජ රූප. ඒ කියන්නේ චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද. ඊළඟට අපි තියෙන ජීවිත ඉන්ද්‍රිය රූප, ඊළඟට තියෙන පුරුෂ භාව රූප, ස්ත්‍රී භාව රූප, හදේවත් රූප, ඒ ආදී නවයක් අපි කලින් කතා කරලා තිනවා. ඒ ඔක්කොම කර්මජ රූප. එතකොට මේ රූප ප්‍රවෘත්තිය වන්නෝට රූපේ අංගේ පැවැත්ම බලනකොට අපිට දෙයක් සිහියට ගන්න ඕනේ. මේ කර්මජ රූප පවතින්නේ කොහොමද කියලා. මේ කර්මජ රූප පවතින්නේ මේ ජීවිතින්ද්‍රියෙන් තමයි පවත්වගෙන යන්නේ. ඒකට හොඳම උදාහරණය තමයි දැන් ඇත්තටම දැන් නිරෝධ සමාපත්තියට යම් කෙනෙක් සමවැදුනොත්, ඒ කියන්නේ අනාගාමි ආර්ය මහන්සිය කෙනෙක් හෝ රහතන් වහන්සේ කෙනෙක් නිරෝධ සමාපත්තියට සමවැදුනාම නිරෝධ සමාපත්තිය කියන තැන සිත් පරම්පරාව සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ කියන්නේ භවංග සිතක්වත් එතන පවතින්නේ නැහැ. නමුත් දැන් අපි හොඳටම දන්න දෙයක් තමයි අපි අහලා තියෙන මේ සුතමේ ඥානයක් අපිට තියෙනවා. එතෙන්ද කියනවා මේ මම හිතනවා චූල වේදල්ල සූත්‍රය වෙන්න ඕනේ මේ ගැන සඳහන් කරන්න. තම මහ වේදල්ල සූත්‍රයේ දෙකෙන් එකක කියනවා මේ මරණ එකයි නිරෝධ සමාපත්තියේ අතර වෙනස මොකද්ද කියලා. එතෙන්ද කියනවා මේ නිරෝධ සමාපත්තියේදී ඉන්ද්‍රියන් ප්‍රසන්නයි කියලා. එතකොට ඉන්ද්‍රියන් ප්‍රසන්නයි කියලා කියන්නේ ඇත්තටම එතකොට සිත් ඇති වෙන්නේ නැති වෙලාවක මේ ඉන්ද්‍රියන් ප්‍රසන්න වෙලා තියෙනවා. ඒකේ තේරුම තමයි ඒ කර්මච රූපවල පැවැත්ම කර්ම ශක්තියෙන් විකටම යනවා. ඒ කර්ම ශක්තිය නිසා තමයි ඒ ජීවිත ඉන්ද්‍රියෙන් ඉදිරියට ඉදිරියට ඉදිරියට ඒ රූප නැවත සම්තති වශයෙන් පවත්වා ගන්න උදව් කරන්නේ. එතකොට ඒ කාරණේ තමයි මට විශේෂයෙන්ම සඳහන් කරන්න තියෙන්නේ. අනිත් අපි එක එකනා ඉතින් ඇත්තටම තේරුම් ගන්න විදිහ වෙනස් ඒ අහලා දැනගන්න විදිහ වෙනස්. ඒකෙන් හින්දා කිසි දෙයක් වැරදි කියලා මම කියන්නේ නැහැ. මම තේරුම් ගන්න තියෙන්නේ කර්මජ රූප වලට සිතක සම්බන්ධයක් නැහැ කියන එක විතරක් බව මම ප්‍රකාශ කරනවා. මේ වෙන කිවිස් දෙයක් නැහැ දරුවත් මහත්තයා තේරුම් ගන්න. තිරුවන් සරණයි. ජනමත ඇත්තම එතනදී කර්මජ රූප ඒ කියව වචනවලදී අපිට හැඟීම් ගන්නකොට ගොඩක් ප්‍රශ්න වෙන්න ඕනේ තමයි. කර්මජ රූපවලට කියනකොට ඒ කතාව ඇත්ත කර්මජ රූපවලට. නමුත් කර්මජ රූප පවතින භවංග චිත්තයට තියෙන මූලික කෘත්‍යයන් දෙකක්. ඒ මූලික කෘත්‍යයන් දෙක අපිට කියලා දෙන්නේ පළවෙනි එක දෙකම එකක් ජීවිත ඉන්ද්‍රිය ප්‍රත්‍ය. ඒ කියන්නේ ආයුෂයේ ගේනවා. ඒ ආයුෂය දක්වා ඒ ජීවිත ඉන්ද්‍රිය පවත්වාගෙන ගැනීම. අනිත් ප්‍රධානම කාර්යය තමයි ප්‍රසාදයන් පවත්වාගෙන යාම. ප්‍රසාදයන් ප්‍රසාදවත් කිරීම. ඒකට කියන්නේ ප්‍රසාදවත් කරනවා කියන එක තමයි අර දැන් නිරෝධ සමාපත්තියේදී ඒකේ නිවනත් එක්ක තියෙන වෙනස කියේ ප්‍රසාදවත් වෙලා තිති. අන්න එතන තමයි මේ වෙනස තියෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ හරියට ඒක අජීවී නොවි පවතිනවා කියන අදහසයි. නමුත් එතකොට ඒ අජීවී නොවි පවතනවා කියනකොට භවංග චිත්තයක් පවතිනවා කියන අදහස එන්නේ නැහැ. මොකද භවංග චිත්තේ අර දිගටම වතුර පොම්පකින් පොම්ප කරනවා වගේ බැටරියකින් කරන්ට් එක දෙනවා වගේ දිගටම දීගෙන හිටියනම් ප්‍රසාදයට භවංගේ නැති වුනාම එහෙනම් ප්‍රසාදයක් නැති වෙන්න ඕනේ. ප්‍රසාද භව තියෙන්න බෑ. මොකද එහෙම දෙයක් නෙවෙයි. කර්මජ රූපවල අර කලින් පුම්බපු බැලුම පිම්බිලා තියෙනවා වගේ. නිරෝධ සමාපත්තියේදී ඒක ප්‍රසාද වර්ථ ඒක තියෙනවා. මැරෙනකොට ඒ ප්‍රසාද බැලුම හිල්ුණා වගේ. ඒක ඒක ජීවී භව නැති වුණා වගේ කියන එක. මොකද භවංග චිත්තේ මූලික කෘතිය කියන කාරණාවේදී ඔය කාරණාව තවදුරට තේරුම් ගන්න පහසු වෙනවා. තේරුණා සර්. හොඳයි. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනා ජයන්ත මහත්මයාට මේ ඔවෙනි කොටස් නිසියාකාර ප්‍රශ්න බෝට පුතුමාට පුළුවන් හරවන්න. අර වඩා ගෞරවනීය ස්වාමීන් යොමු කරන්න හිත දවසේදී එහෙම අවස්ථාවක් ලැබුණොත් හොඳයි. ඒක ඉදීමත් හොඳයි. ඊගාට මම තව ප්‍රශ්නයක් අනිකුත් කල්යන මිත්‍රයනුත් ඉදිරිපත් කරගෙන මේ පරමාර්ථයෙන් ප්‍රශ්නයක් අහන්නම්. අපි හෘදවස්ති රූපය ගැන දන්නවා. ප්‍රතිසන්දි අවස්ථාවේදී ඇති වෙන ප්‍රතිසන්දි නාමස්කන්ධයත් හෘදවස්තු රූපයත් අතර ඇති වෙන ඒ නිශ්චපත්‍ය ස්වරූපය මොන ආකාරයේද? මොන ආකාරයේ නිශ්චපත්‍යයක්ද සිද්ධ ක්‍රියාත්මක වෙන්නේ? again ප්‍රශ්නේ මම හිතනවා තේරුණා කියලා. මම ගෞරවණීය වෙන්නම් කල්‍යාණ මිත්‍රයෙකුට ප්‍රීති මාත්මය ඔබතුමාට යොමු වෙනවා. ඊළඟට ප්‍රසන්න මාත්මය ශාන්ති මාත්මය කතා කරලා ජයන්ත මාත්මයට මේ ඒක නම් උත්තරයක් දෙන්න මට හරියටම තේරුමක් නැහැ. සමාව වෙන්න. තේරුම් සරණයි. ඔව් අපි වෙන ප්‍රසන්න මහත්මයාට යොමුව. මහත්මයා ප්‍රශ්න අපෝණ ඉදිරිපත් කරන්න මහත්මයා. ඔව්. ඔව් ප්‍රශ්නේ හිතේ මම ඉදිරිපත් කරේ දැන් ප්‍රතිසන්දි අවස්ථාවේදී ඇතිවනා වූ ඒ නාමස්කන්ධය ප්‍රතිසන්දි නාමස්කන්ධය කියලා අපි කිව්වොත් ඒකට එයත් ඇතිවන්නා වූ හදේවස්තු අතර හදේවස්තු රූපයත් අතර ඒ ප්‍රති ස්වරූපය පැහැදිලි කරන්න. තෙරුවන් සරණයි. සියලු දෙනාටම ප්‍රතිසන්දීදී ඇති වෙන්නේ. එතකොට ප්‍රතිසන්දේ සිත ඊට පස්සේ තිවෙනවා වස්තු රූප භාව රූප ආදී. එතකොට ඒක පුරේජාත පත්‍යෙන් පත්‍ය වෙනවා ප්‍රතිසන්දේ සිතට. හරි, වස්තු රූප ඒ පුරේජාත පත්‍යෙන් පත්‍ය වෙලා තමයි එතකොට දසක වශයෙන් ඇති වෙන්නේ. තේරුම් ගන්න. අන්තිමාත්මය ඔබතුමිය කොහොමද ඒ දෙදක් ඉන්නේ? මේ ලලිත් මහත්තයා මට එච්චර තේරෙන්නේ නැහැ. කියන්නේ මම හිතන්නා නාම කොටස රූප කොටසට නිශ්චය වශයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. එහෙමයි මම හිතන්නේ. මට එච්චර තේරෙන්නේ නැහැ ලලිත් මහත්තයා. ඔව් කොහොමනේ? හොඳයි. මම හිතන්නේ නැවතත් වසන්ත මහත්මයාට මෙමු වෙන්න. වසන්ත මහත්මයා ඔබතුමයන් පසු ජයන්ත මහත්තයා. මම හිතනවා ඔයගොල්ලන්ට මගේ ප්‍රශ්නේ තේරුණා කියලා. වසන්ත මහත්තයා. හොඳයි, තේරුවන් සරණයි. මම උත්සාහ කරනවා එදා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ මේ අපි හිතන මේ හෘදේ වස්තුවක් ධර්මයේ තියෙන මේ හෘද වස්තු රූපයක් කියන්නේ දෙකක් කියලා. අපි හිතන මේ මස් වලින් හැදිච්ච මේ හෘදේ අපි හිතන් ඉන්නේ කියන පින්තූරවල, නමුත් මේ ධර්මයේ තියෙන හෘදේ වස්තු මේ වස්තු රූපේ කියන්නේ ඊටාත්ම සියුම් ස්වභාවයක් ඇති මේ තියක්. ඒක ඇත්තටම උපමාවක් ඇතුළත ගත්තේ ස්වාමීන් වහන්සේ එදා මේ කළු ගල හරි නැත්නම් ওই ගණේට් හරි ජේට් හරි මොන හරි එකක් අරගෙන ඔප කරනවා. ඒක මදිනකොට මදිනකොට මදිනකොට ඒක ඉනවා ඇත්තටම ෂයිනි ගතියක්. ඒක කියන්නේ මිරර් ඉෆෙක්ට් එකක්. ඒ වගේ රිෆ්ලෙක්ෂන් එකක් නේද? ඒක ඉන්නේ අරකත් එක්ක එකට මෙහෙම ඉදලා එනවා. අන්න ඒ වගේ එකක් තමයි. ඒ කියන්නේ මට තිබ්බ මතක් නෑ. ඒකට දැන් ඔය පොළවෙන් ගන්න රත්නපුරේ තියෙන මැනික් ගා පොළවේ තිනකොට තින් ඔය ගලක් නිකන් අහ වෙනවා. ඊට පස්සේ ඒක අරගෙන හොද්දට ඔප දාලා ගන්නකොට තමයි ඒකේ ඉන්නේ ඒකෙ තියෙන ඒකෙ තියෙන ගති ස්වභාවය, ශක්ති ස්වභාවය. අන්න ඒ වගේ දෙයක් තමයි මේ හද වස්තු රූපේ කියලා කියන්නේ කියලා තමයි ස්වාමීන් වහන්සේ ඉදා පැහැදිලි කරේ. නමුත් අපි මේ හිතන හදේ වස්තු රූපේ නෙමෙයි කියලා මේ කෙවාරත් ඉමස් කියේ ඒ කොටස නෙමෙයි. අරක ඉතරාවිදික ශක්ති විශේෂයක් කියලා ස්වාමීන් වහන්සේ ඉදා පැහැදිලි කරා කියලා මට හොඳට මතකයි. ඒක තමයි. හොඳයි, එතකොට ඒක කොහොමද ප්‍රත්‍යක්ෂයේ ප්‍රත්‍ය ක්‍රියාව කොහොමද සිද්ධ වෙන්නේ? ඔබතුමා ඉතින් දාවේ නැහැ. ප්‍රතිසන්දී අවස්ථාවේදී හෘද වස්තුවත් ඒ නාම ස්කන්ධයට අයිති කොටසයක් කොහොමද මේ ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන්නේ? කිනේකට කොහොමද වෙන්නේ? මොකක්ද ප්‍රත්‍ය අනිකට ප්‍රත්‍ය වෙන්නේ? ඒක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවාද? ඒ ආකාරي පැහැදිලි කිරීම මට වනේ. ඔව්, එතන වෙන්නේ මෙහිම දාලත් මහත්මයා මම දැනගෙන විදිහට මේ වස්තු රූපය කියන්නේ හැදෙන්නේ කොහොමද මේ සුද්දාස්තකයයි ඊට පස්සේ ඒ ජීවිත ඉන්ද්‍රියයි හෘද වස්තු රූපය. එතකොට ඒක ප්‍රතිසන්දියේදී ඒ සිත නිසා ඒ වස්තු රූපය ඇති වෙනවා. ඒක දෙපැත්තට අන්‍යමඤ්ඤ දෙපැත්තට යනවා. දැන් ප්‍රතිසන්දියේදී කාය දශකයේ භාව දශකයේ වස්තු දශකයේ කාය දශකයේයි භාව දශකයේ ඒක එක පැත්තකට විතරයි. one way එක. ප්‍රතිසන්දිය නිසා කාය දශකයේ, ප්‍රතිසන්දිය නිසා භාව දශකයේ. නමුත් ප්‍රතිසන්දියේදී මේ සිත, ඒ කියන්නේ ඒ නාම ධර්ම, ඒ නාම කියන්නේ නාම, ඒ කියන්නේ නාමය නිසා වස්තු දශකයක් ඇති වෙනවා. ඒ කියන්නේ වස්තු රූපය. ඒ වගේම වස්තු රූපය උපයෝගී වෙනවා. ඒක අනිත් පැත්තට බලපාන. ඒ දෙන්න අඤ්ඤමඤ්ඤ. ඒ කියන්නේ සහජාතපත්‍ය. සහජාතව ඒක ඉදෙනවා. එහෙම තමයි. ඒක විතරයි එහෙම වෙන්නේ. අනිත් දෙක එහෙම වෙන්නේ නැහැ. ඔන්ලි එක පැත්තකට විතරයි යන්නේ. එහෙමයි මම සාකරන මේ විද්‍යාවම ඉගෙනගෙන තියෙන්නේ. තෙරුවන් සරණයි. හොඳයි, මම හිතනවා මේ ඔබතුමා හොඳින් ඒක පැහැදිලි කළා කියලා. මේ ඉගෙන ප්‍රශ්නයක් අදහසක් තියෙනවා නම් අපි තවදුරටත් වෙනත් කෙනෙක්ගේ කතා හඳුන් දෙයක අහමුමයි තමයි. වස්තුවා මට මම හිතන විදිහට මට මතක විදිහට වසන් මහතා කියපු දේ නිවැරදි කියලායි. මේ ඉගෙන වෙනත් අයට කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් තව පැහැදිලි කරගන්න. තව වෙනත් එහෙම වුණොත් අපි ජයන්ත මහත්තයාගේ හඳුනුත් අහමු. කවුරුත් කැමති වගේ දැනට. නමුත් ඔබ ජයන්ත මහත්තයාට මම ජයන්ත මහත්තයා ඉගෙන ඔබතුමාට. ඔව්, මම හිතනවා මේ වසන්ත මහත්මයා එක හොඳට පැහැදිලි කරා කියලා. ඇත්තෙන්ම ඒ අපි ඒ දශක කලාප තුනම ඇති වෙන්නේ එකට. එතකොට ඒක සහජාතව තමයි ඇති වෙන්නේ අපි කලින් කතා කරපු ක්‍රමයේ හැටියට. ඒ වගේම අර අන්‍යමඤ්ඤ කියන එකත් හරියට කිව්වා, බොහොම හොඳට කිව්වා වසන්ත මහත්මයා. ඒ කියන්නේ ප්‍රතිසන්දි සිතත් හදේවත් රූපේ කියන එකත් ඒ රූපේ කියව මේ දස කලාපයන් එකටමයි ඇති වෙන්න ඒක එකිනෙකට උදව් කර ගන්නවා. ඒ කියන්නේ හදේ වස්තු රූපේ එහෙමත් නැත්නම් වස්තු දශකේ නැතුව ප්‍රතිසන්දි සිතට පිටන්න විදිහක් නැහැ. ප්‍රතිසන්දි සිතක් නැතුව හදේ වස්තු රූපයක් ඇති වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ දෙක අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට උදව් කර ගන්නවා. එතකොට ඒක නිස්සය විදිහට ගත්තොත් ඒක සහජාත නිස්සය ප්‍රත්‍යයෙන් තමයි මේ දෙකම එකිනෙකට නිස්සය වෙනවා. ඒක නිසා මේකත් මේක නිසා ඒකත් විදිහට නිස්සය වෙනවා. ඇත්තම කාය දශකයක් භව දශකයක් කියන දෙක ඒක හටගන්නේ ප්‍රතිසන්දිසිත නිසා තමයි. ඒතර ප්‍රතිසන්දිසිත නිස්සය කරගෙන තමයි මේ දෙකත් ඇති වෙන්නේ. සහජාත ප්‍රත්‍යය. හැබැයි අන්‍යෝන්‍ය නෙවෙයි. ඒක වෙන වෙනමයි තියෙන්නේ. ඒ කියන්නේ කාය දශකය නිසා ප්‍රතිසන්දිසිත ඇති වෙනව නෙවෙයි. ඒකට උදව්වක් වෙන්නේ නැහැ. ඒ වගේම භව දශකයට භව දශකයේ උදව්වක් වෙන්නේත් නැහැ ප්‍රතිසන්දිසිතට. ඒක නිසා ඒ ආකාරයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ ඔක්කොම හැම ඒ හතරම, ඒ කියන්නේ ප්‍රතිසන්දිසිත, කාය දශක, භව දශක, වස්තු දශක කියන ඒ හතරම සහජාත ප්‍රත්‍යයෙන් ඇති වෙනවා. සහජාත ප්‍රත්‍යයෙන් ඇති වෙන හැබැයි නිස්සය ප්‍රත්‍යය වෙනකොට අපිට තේරෙනවා නිස්සය වෙලා තියෙන්නේ ප්‍රතිසන්දිසිත වස්තු රූපයට නිස්සය වෙනවා, වස්තු රූපය ප්‍රතිසන්දිසිතට නිස්සය වෙනවා. එතකොට කාය දශකේ ගත්තාම ප්‍රතිසන්දිසිත ප්‍රත්‍ය වෙනවා කාය දශකේට. නමුත් කාය දශකේ ප්‍රත්‍ය වෙන්නේ නැහැ ප්‍රතිසන්දිසිත. ඒ වගේම භව දශකේ ගත්තොත් ප්‍රතිසන්දිසිත ප්‍රත්‍ය වෙනවා කාය දශකේට නිස්සය විදිහට. නමුත් කාය දශකේ කියන එක නිස්සය විදිහට ප්‍රත්‍ය වෙන්නේ නැහැ ප්‍රතිසන්දිසිත. ඒ ටික තේරුම් ගන්න ඇති කියලා හිතනවා. මම වසන්ත මාත්මයක හොඳ පැහැදිලි කිරීමක් කරා. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි. හොඳයි, අනිකුත් කල්යාණ මිත්‍රෙන් පුළුවන් ප්‍රශ්න වලින් ඉදපත් වෙන්න. ඇත්තටම දිලුක් මාත්මය, ඔබතුමාට කොහොමද මේ නිශ්චය පත්‍ය පිළිබඳව අවබෝධය? කොහොමද මේ අපේ නිශ්චය පත්‍ය පිළිබඳව කෙසේටත් මේ කාරණාවන් කොහොමද අපි කවුරුත් එක්ක ගමනක් යන්න හදන කට්ටිය අපි මේ ධර්ම අවබෝධය සඳහා අපි මේ බැඳීම් කඩාගෙන යෑම සඳහා කොහොමද මේ උපකාර වෙන්නේ දිලුක් මහත්මය? තෙරුවන් සරණයි දලුවත් මහත්මය. අවංකවම කියනවා නම් ඒක තේරුම් ගන්න තමයි මට ඇත්තටම අමාරු ගොඩක්. ඉතින් ඒක නිසා තමයි මම ගොඩක්ම මේ තර්කිතේ තර්ක වලට යන්නේ නැත්te එච්චරම මේ සමාවෙන්න ඕනේ මෙහෙම කියනවලු. ඉතින් මේ මම සම්බන්ධ වෙලා ඉතී අහගෙන ඉන්න මට ඉතී අහගෙන ඉන්න එකත් ලොකු දෙයක්. ඉතින් මේ විශේෂම ජයන්ත මහත්මයා වගේ සමහර දේවල් ඉතින් වටිනා ඇත්තටම කියවෙන තැන් අදාළ වෙන ගතියක් තියෙනවා. නමුත් ඔය නම් වශයෙන් මේව මට ඒක තේරෙන්නේ නැහැ කොහොමද මට නම් එච්චරම උපකාර වෙන්නේ කියන එක මට එච්චරම තේරෙන්නේ නැහැ. හේතු ප්‍රත්‍යපත්තෙන් ඉතින් ඒක එක පැත්තක් කියලා හිතෙනවා. බලන්න පුළුවන් සමහර වෙලාවට මගේ හිත එහෙම යන්නේ නැහැ ඒ පැත්තට වැඩි දල්වත් මහත්මයා. තෙරුවන් සරණයි. තත්පරයකට මට වතුර එකක් ගන්න යන්නේ හටුණා. සමා වෙන්න දෙලු මහත්මයා, ඔබතුමාගේ අවසන් කොටස මට හරියටම හුන්නේ නැහැ. නමුත් මම අදහස ගත්තා ඔබතුමා කියපු දේ. මම අර සුපුරුදු අභිධර්මයේ සහ ඒ අවශ්‍යතාවය ගැන කතා කරන්න යනවා නෙමෙයි. මට ඕනකම තියෙන මේ නිශ්චය ප්‍රත්‍යය ප්‍රායෝගිකව යදාගේ අපි සමුදය ස්තංගමේ දකින්න. එහෙම නැත්නම් මේ දුකයි මේ දුකට සමුදයයි මේ දුකට හේතුවයි කියලා දකින්න කිසියම් ආකාරයේ උපකාරයක් කරගන්න පුළුවන්ද කියන විදිහට අපිට මතකයි කොත්මලේ කුමාරකස්ව හමුදුරු රූපකණ්ඩ ගැන කියලා දෙනකොට අපි අභිධර්ම වෙනදා වචනාර්ථයෙන් ඉගෙන ගන්න ආපු දේවල් උන්වහන්සේ දේශනා තුළ ඇප්ලයි කරලා ඒ බලන්න පුළුවන් යම් විදිහට. මට මේ පැත්තකට මේක අපිට මගින් යන්න පුළුවන්ද කියලා මේ බලන්න මම ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. මම හිතනවා පදසිරි මහත්මයාට මේ ප්‍රශ්නෙත් එක්ක යොමෙන්නම් කියලා. පදසිරි මහත්මයා අපිට පොඩි ආලෝකයක් දෙන්න කොහොමද මේක යොදා ගන්න. අපි දැන් නිශ්චයපත්‍ය ගැන අපි කතා කරා. අපිට පේනවා චිත්ත චෛතසික රූපකින් දේවල් නිශ්චයපත්‍ය වෙනවා එකිනෙකාට. ඒතර මේ ආකාරයේ මේ ඒ අවබෝධය, ඒ මාතු උතුම් පට්ටාන උතුම් අවබෝධය මොන විදිහටද අපිට යොදා ගන්න පුළුවන්? මේ දුකයි, මේ දුකට සමුදයයි, මේ අස්තංගමයි කියලා දැනගන්න පත්තිල මහත්මයා. තෙරුවන් සරණයි දලත මහත්මයා. මේ ප්‍රධාන කොළඹ පරිචුටි කාරණාවක් තියෙනවා. ඒ ඉස්සෙල්ලා කතා කරමු මහත්මයා කියපු එකට අපි කවුරු කියන්නේ ඒකට රී වෙන්නවත් එහෙම කරන්න සුදුසු නෑ. මොකද ඇත්තෙන්ම මේවා එක එක මේ දහම තේරුම් ගන්න අපි එක එක්කෙනාට එක එක මට්ටමින් තමයි හැකියාව තියෙන්නේ සුදුසුත්. ඉතින් මේක දැන් මේ අභිධර්මය වගේම මේ පත්තාන ධර්මය කියන එක අති ගැඹීර ඉතා විනීත යන ඉතා සූක්ෂම පතුල තම කිඳුඳුట్లా තේරුම් ගන්න පුළුවන් තරම් දෙයක්. ඉතින් ඒක ලොකු උදව්වක් කරන එක අවශ්‍ය කෙනාට. ඉතින් ඒ එහෙම නැතුව ඊට වඩා මතු පිටින් මේක තේරුම් ගන්න පුළුවන් නම් ඒ අයට මේවා දැනගා ඉගෙන ගන්න මේ කියන්නේ නර්ක හිතකින් කියනව නෙවෙයි මේ මහත්ය කියපු එක හරි. ඒක නමුත් ඒක හැමෝටම අවශ්‍ය නැහැ කියලා කියන්න බෑ. මොකද දැන් අපි කියමුකෝ බොහොම සරල ප්‍රහේලිකාවක් කියපු ගමන් තේරුම් ගන්න කෙනෙකුට පුළුවන්. නමුත් ඒක තේරුම් ගන්න බැරි වෙන කෙනෙක් අයත් ඉන්නවා. එහෙම අයට තව තවත් වැඩි විස්තර කියලා දෙන්න වෙනවා. එහෙමනම් වැඩි විස්තර ඒක තපස්පත ඒක ඔව් ඒක හරි ඒක හොඳයි. අපි වැඩිපුර එතන නොයමු. ඒක ඒ විවාදයකට ගියයි. එහෙම නෙවෙයි නම් ඔබතුමා කියපු දේ මට පේනවා. අපි අහලක් තියෙනවා මං හිතන්නේ එක්තැනක ප්‍රදේශනි සුදසනාමතු මං හිතන්නේ හරි කියවි කියලා. ඒ කියන්නේ මහත් වූ බුද්ධියක් තියෙන කෙනෙකුට මොහො පොඩ්ඩක් කියපුවම තේරෙනවානේ මහත් වූ කෙනෙක් වැඩි කිසියම් ආකාරයකට වැඩපොයට ඒ ආයත එක සූත්‍රයක් ඇති එක පදවලක් ඇති. නමුත් යම් කිසි කෙනෙකුට ගානක් හදනකොට ඒකේ පියවලින් පියවර කියලා මේක මෙහෙමයි එකතු කරා මේ සමීකරණේ එහෙම එහා පැත්තේ විචකොණ දැන් එහා පැත්තට ගෙනිච්චා ඒකට ඒක ධනය කරගෙන වුණා කියලා ඔහොම කියලා දෙන්න වෙනවනේ. ඉතින් එහෙම එකක් තමයි මේ අභිධර්මයේ මෙහෙම යන්නේ. ඉතින් ඒ නිසා මේ වැඩි විස්තරේ සමහර කෙනෙකුට අවශ්‍ය නොවෙනවා. සමහර කෙනෙකුට අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා ඒක ගැටලුවක් නැහැ. නමුත් අපි බලමු මේක දැන් මේ ප්‍රශ්නෙට වැස්සොත් කොහොමද මේ නිශ්චය ප්‍රත්‍ය අද කතා කරන නිශ්චය ප්‍රත්‍ය සහජාතව පොළේජාත මේ ප්‍රත්‍ය අවබෝධය යොදා ගන්න පුළුවන් අවස්ථා දෙක තුනක් කරගෙන කියන්නේ අපිට කොහොමද මේක මේ සමුදය සංවේ දකින්න මම යොදා ගන්න. දරතන්තේ මට එකපාරට මෙහෙම හිතට එන්නේ නැහැ. ඒක නිසා මට ඒ ගැන වැඩි විස්තරයක් මේ වෙලාවට කරන්න අමාරුයි. තේරුම් ගන්න. මම හිතන්නේ අපිට ඒකට උත්තරයක් අපි කාටවත් තියෙනවනේ. එහෙම නැත්නම් දිලරු මහත්මයා මෙහෙම දෙයක් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම නිශ්චය ප්‍රත්‍ය ගැන දැන් ගිය සතියේ කතා වුණේ මොන මට්ටමෙන් කොයිතරම් කාරණා කියුණාද කියලා හැඟීමක් මට නෑ. මම දන්නේ නෑ. මම සම්බන්ධුනේ නෑ. ඒක නිසාත් ඒ කියන්නේ වටපිටාව ගැන නැති නිසා මම හිතන්නේ නිහඬ වෙන එක සුදුසුයි කොට. හොඳයි. මම මේ ප්‍රශ්නත් එක්කම ජයන්ත මහත්මයා වෙනවා. ජයන්ත මහත්මයා අපි මොකද නිශ්චය ප්‍රත්‍ය ගැන ජයන්ත මහත්මයා මට තවදුරටත් ප්‍රශ්න වලින් ඒ පැත්තට යන්න නෝ මේක දැන් අනිත් පැත්තට යදා ගන්න මම හිතනවා. ජයන්ත මහත්මයා ඔබතුමාට පුළුවන් හිතන්න. මම හිතන්නේ අවස්ථාව දෙන්නේ කතා කරන්න එහෙම හිතන්න පුළුවන් කට්ටියට. ඔව් දැන් ඇත්තටම කියනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ මේක නූල් පොලයක් කියලා අපිට මම හිතනවා මහා නිධාන සූත්‍රයේ කිව්වේ මේක ඔක්කොම මේ පටිච්ච සමුප්පාද ධර්මය නොදන්නා නිසා මේක අපි පැටලෙ නූල් පොලයක පැටලිච්ච පිරිසක් වගේ ඉන්නවා කියලා. මේ දැන් අපි දැන් මේ පဋාණය වගේ දේවල් හොයලා බලන්නේ ඇත්තටම දැන් ඔය බුදුරජාණන් වහන්සේ කරුණු 12කින් කියලා දීපු පටිච්ච සමුප්පාදය තව තවත් ගැඹුරට යාමක් තමයි මේ අපි කරන්නේ. දැන් අපි සලායතන කියලා ගන්නකොට අපි තවත් ඒකේ ගැඹුරකට යනවා. ඒ සලායතන නිසා ස්පර්ශ වෙනවා. එතකොට ස්පර්ශ සලායතන ඒකේ රූප ඊළඟට චෛතසික කාණ්ඩ ඒවා තමයි අපි මේ මේ මේ අතපත ගාලා අපි තව ගැඹුරට දැනගන්නේ. මේ ඔක්කොම ටික ඇත්ත වශයෙන්ම මේ හේතුඵල කියන දේවල් වලට සම්බන්ධයි. ඉතින් ඒක දැන් බලන්න දැන් මෙතනද කියවෙච්ච දෙයක් තමයි කිසිම කෙනෙක් කිසිම දෙයක් මේ මේ විදිහට ප්‍රත්‍ය වෙන්නේ නැතුව. ඒ කියන්නේ චිත්ත චෛතසික රූප කියන ඒවා එකක් අනෙකක් ප්‍රත්‍ය කරගන්න නැතුව ඇති වෙන්නේ නැහැ කියලා. මේ එතකොට මේ දැන් අපිට මේක විනවිද දැකීමක් වෙන්නේ. අපි දැන් සිතක් පහළ වෙනකොට ඒ සිත පහළ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එක අපිට තේරෙනවා. ඒක තමයි හුඟක් වෙලාවට දැන් මේ අභිධර්ම ඉගෙන ගන්නවත් එක්ක මම පෞද්ගලිකව බලපු දෙයක් තමයි විශේෂයෙන්ම මේ කය කියන එක. මේ කය කියන එක ගැන පුදුම විදිහට බලන්න පෙළඹීමක් ඇති වුණා. ඒ කියන්නේ මේ කයේ තියෙන කොටස් ගැන මේ විදිහට ඉගෙන ගන්නකොට මේ ප්‍රසාද රූප ගැන, එතකොට මේ ඇතුලේ හැදෙන කර්මජ රූපවල පැවැත්ම ගැන, එතකොට කොහොමද චිත්තජ රූප ඇති වෙන්නේ, මේ සිතක් හට ගන්නකොට කොයි විදිහටද මේ කය ක්‍රියාත්මක වෙන්නේ, ඒ කය ක්‍රියාත්මක වෙන සිතත් එක්කම සහජාතව ඇති වෙන දේවල් තමයි අපි කරන්නේ. ඒ කියන්නේ අපිට යම් කිසි කෙනෙකුට ගහන්න හිතුණා නම් අපි ගහන්නේ ඒ පහරක් දෙන වෙලාව කියන්නේ ඒ සිතත් එක්කම ඇතිවෙච්ච රූප ටිකක් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ ආකාරයෙන් බලනකොට අපේ එදිනෙදා පැවැත්ම තව තවත් ඇතුළට යාමක් තමයි වෙන්නේ. ඉතින් අර පද්මසිරි මහත්තයා කිව්වාගේ සමහර වෙලාවට සමහර අයට ඒ වගේ දේවල් වලින් උපකාර වෙනවා ධර්මය අවබෝධ කරගන්න. මේ ඇති ධර්මයම අවබෝධ කරගන්න. ඒ කියන්නේ මේ චිත්ත චෛතසික නිසා අපි මේ කර්ම කරගන්න දේවල් අපි ඇතර මේ කර්මක්ෂය කිරීම සඳහා යන ගමනක් නේ. ඒතර මේ කර්ම සිදුවෙන්නේ මේ සිතත් එක්ක සිත නිසා කයයි වචනයයි අපිට එරෙහි වෙනවා. එහෙමත් නැත්නම් අපි කර්ම සකස් කරනවා කයෙන් වචනෙන්, ඒ වගේම සිතෙන් කර්ම සකස් කරනවා. මේ ක්‍රියා දාමය තමයි මේ අතරින් පැහැදිලි කරගන්නේ. එක එල්ලේම මේක දුක්ඛ සත්‍යයි මේක සමුදය සත්‍යයි කියලා බෙදනට වඩා දැන් උපාදානස්කන්ධය තියෙනකොට දැන් බලන්න සිත කියන එක විඥාන උපාදානස්කන්ධය. ඊළඟට චෛතසික කියනකොට සංස්කාර උපාදානස්කන්ධය. ඒ සංස්කාරයේ වේදනාව සංඥාව ගත්තාම මේ දෙක වෙනම ස්කන්ධ ටිකක්. එතකොට දැන් අපේ සිත ඇති වෙන්නේ හදේවත් රූපේ ආශ්‍රය කරගන්න. එතන රූප දැන් මනසින් ඇති වෙන සිතුවිල්ලක් වුණා. ඒක ඇති වෙන්නේ හදේවත් වූ ආශ්‍රය කරගෙන නම් අපි එතන හදේවත් රූපේ තියෙනවා. රූප උපාදානස්කන්ධය. ඒ විදිහට මේ හැම තැනම ඇති වෙන්නේ දුක බව අපිට මේ වැඩි දුර ගැඹුරට ගිහිල්ලා අපිට පැහැදිලිව පේනවා මේක නිසායි ඇති වෙන්නේ කියලා. ඉතින් ඒ හැදෑරීමක් තමයි කරන්නේ. ඉතින් ඒක උපයෝගී වෙනවා. අනිත් එක මෙතන ඇතුළ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ තියෙන රසය. ඒ කියන්නේ කිව්වට විශ්වාස කරනවානේ මේ විදිහට බෙදලා දක්වනකොට ආ මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ කියන අවබෝධයක් එනවා මං වගේ මිනිස්සෙකුට. ඉතින් ඒක වටිනවා කියලා මට හිතෙනවා. ඒක නිසා තමයි මම ගොක් කාලවට මේක කිට්ටුවෙන් හදාරන්න මහන්සි ගන්නෙ. ඒ ටික තමයි කියන්න තියෙන දවස් තමයි තේරුම් ගන්න. හොඳයි ඒ ටික හොඳයි. මට මම වගේ ඉල්ලනවා මට මේ නිශ්චේපත්තේ උදාහරණයක් අරගෙන ඒක කොහොමද මේ සමුදය සංගම පැත්තකට යොදා ගන්න පුළුවන්ද කියලා. ඔව් මොකද දැන් ඔබතුමා තාත් ජෙනරල් පැත්තෙන් තමයි කිව්වේ මේ සපෝටිව් මේ ඉන්ෆෝමේෂන් වගේ අනිත් පැත්තට මේ පැත්තට දින මට ඕනේ ගුමේ අයිති මට දැනගන්න කැමති කොහොමද මේ නිශ්චේපත්තෙන් අපි දන්නවා අපි ගම් මොකක් කියලා උදාහරණයක් ගන්න චිත්ත කිසියම් චිත්තයක් නිසා ඇතිවන නිශ්චේපත්තෙන් ඇතිවන චෛතසික කීපයක් අරගෙන අපි ඒ චෛතසික සමග කොහොමද කටයුතු කරන්නේ මේ අවබෝධය තියෙනකොට ඒක අපිට උපකාරයක් වෙනවාද කියන කාරණාව වගේද? ඒක තමයි දලවත් මහත්මයා මං කිව්වේ අපිට සාමාන්‍යයෙන් කේන්තියක් ඇති වුණාම කේන්තියක් ඇති වෙනකොට අපේ එක්ක වචනය සැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේ අපිට තේරෙනවා දැන් මේව ඉගෙන ගත්තාට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සිතත් එක්කම සිත නිශ්චය කරගෙන තමයි අපිට ඒ රූප ඇති වෙන. අපි අතපය දිගාරිනවා නැත්නම් කටහඬ උස් පහත් කරනවා කියන ඔක්කොම ඒ වචී විඤ්ඤාති නැත්නම් ඒ ශබ්ද රූප ඒ ඔක්කොම ඒ අර සිත නිස්සය කරගෙන තමයි ඇති වෙන්නේ. ඒ හින්දා තමයි ඒක ඇති වෙන්නේ. ඒ ආකාරයෙන් තමයි අපිට බලන්න පුළුවන් ඒ වෙලාවට කොයි විදිහටද ඇති වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ඇති වෙනකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ ඇත්තටම එතන ඇති වෙන උපාදානස්කන්ධය. එතන සිතක් ඇති වුණා කියනකොට විඥානස්කන්ධයක් ඇති වුණා. එතකොට අපි වචනේ කියනකොට එතන රූපස්කන්ධයක්. විඤ්ඤාස්කන්ධ තියෙනවා. ඊට පස්සේ ඒ සිතේ තියෙන සිතුවිලි ගත්තොත් වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ තුනේ තව තියෙනවා. කියන්නේ එතන මේ ස්කන්ධ පහක ඇතිවීමක් ඇති වෙලා තියෙනවා. ඒ ඇති වෙලා තියෙන්නෙම සහජාත ප්‍රත්‍යයෙන් තමයි අපිට එතන ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපි මේක අර විනිවිද දැකීමක් කරනවා. ඒ දුරට යන්නේ නැති වුණත් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ විදිහටයි මේක සිද්ධ වෙන්නේ කියලා. ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. තම තමන්ගේ මේ දැනීම අනුව ඒක තමන්ට තේරෙන විදිහ අනුව හිතා ගන්න එක. නමුත් මෙතන කරන්නේ විශේෂයෙන්ම ඒක විනිවිද ගිහිල්ලා තමන්ට අඳුනා ගන්න පුළුවන් කමක් ඇති වෙන එක විතරයි කියන එක තමයි දලොත් මහත්තයා කියන්නේ. දිරුවන් සර්ණයි. දිරුවන් සර්ණයි. මේ මට ඇත්තටම මතක් වුණා මේ ඔබතුමාලා මේ අර මිශ්‍රපත් ගැන කතා කරනකොට මේ පහුගිය දවස්වල මම මේ මැහුමක් මැහුවා. මේ පොඩි කතර මැහුමක්. මේ ඇත්තටම ඒකේ මේ පාට තිබුණා මම හිතන්නේ 80ක් විතර වගේ. ඒ කියන්නේ නිල් පාටේ ලයිට් ලයිට් වලට ගිහිල්ලා ඩාර්ක් වලට ගිහිල්ලා එහෙම එහෙම. එතකොට එක කොටුවක් තියෙනවා කොටු 100ක්. ওই වගේ මහුව මං 4000 ගාණක් විතර තිබුණා චූටි චූටි කොටු. මේ ඉතින් අර අර මේ මහගෙන යනකොට දැන් චිත්‍රේ පැත්තක තිබුණා මම කලර්ස් දදා මෙහෙම මහගෙන යනකොට ලස්සන චිත්‍රයක් තමයි එන්නේ. මට ඇත්තටම මේ මේ ප්‍රත්‍ය ගැන කතා කරනකොට හිතුණා මේ අර ඒ රෙද්ද කියන එක ගැන අර ඔබතුමා අර ඉස්සෙල්ල කිව්වනේ අර මේ අපි මේ අර ඒකිට ප්‍රත්‍ය වෙන හැටි වෙන වෙන දේවල් ඒකට එකතු වෙලා ඉතින් ඇත්තටම ඉතාමත්ම සියුම් පුංචි පුංචි එක කලර් එකක කලර් 15ක් විතර තියෙනවා. ඉතින් මට හිතුණා මේකට මේක සම්බන්ධ කරලා ලස්සන රූපයක් ආවා වගේ මේක සියුම්ව බලනකොට ඇති වෙන තත්ත්වයක් නේද මේක කියලා මට ඇත්තටම මේ ආපු අදහසයි ඔබතුමන්ලාට ප්‍රකාශ කරන්න උනේ. මන් දන්නේ ඒක කොතරම් දුරට වැදගත් වෙනවද කියලා. තෙරුවන් සරණයි. අපුම් පින් කොමුතුමන් මේ තෙරුවන් සරණයි. හොඳයි, අනිකුත් කල්ලන් මිතුරන්ට මිතුරන්ට තත්තාව දින අපි සාකච්ඡාවට එකතු වෙන්න. බොහොම ලස්සනයි, බොහොම විස්තර සහිතයි ධර්මය. මේ සමහර වචනවල තේරුමවත් මම දන්නේ නැහැ. නිල් රුක් මහත්මයා කියපු වගේ මමත් වැඩිය ඔය මේ ජඹුරට යන්න බලන්නේ නැහැ. මට තේරෙන හැටියට තමයි භාවනා කරන්නේ. මට දැන ඒ දැන් අහලා දැනගෙන තියෙන එක හුඟක් හොඳයි. ඒක මේ ගන්නෙ නමුත් අපිට ආද මැරෙනවද හෙට මැරෙනවද කියලා දන්නේ නැති නිසා බහුශ්‍රතභාවයේ හරි එහෙම නැත්නම් අපි මේවා ක්‍රියාවට යොදවනවා නම් ක්‍රියාවට යොදවන්න ගන්න ඕන හැම මොහොතෙම. ඒ ක්‍රියාවට යොදවනකොට අපිට දේවල් ප්‍රත්‍යක්ෂ වෙනවා. මේක මෙහෙම කියලා දැන් මෙච්චර ධර්ම විපාක ලක්ෂණ කරා තමයි. නමුත් අපි කොහොමවත් මේ සමුදේ අෂ්ටාංගමයේ දකින්නවන් නම් මේ ළඟදිත් දේශනාවක මම දැක්කා ලක්ෂණ පැහැදිලි කරලා තියෙනවා. ඒ කියන්නේ අපි එන්න ඕන තැනකට මම හැමදාම කියන එක අහුත්වා සම්භූතම් මුත්මාන භවිෂ්‍යති කියන එක දැන් අසත් රූපය ගැටෙන තැන විඥානය හටගත්තහම මේ පේනවා කියන්නේ ඇස උපන්න කියන එක. ඇසක් මම මේ කියන්නේ මේ මංකඩවල සුදර්ශන හම්තුරෝ කියපු ටික මමත් ඒ විදිහටම පිළිගන්න නිසා. එතකොට ඇස තිබුණු එකක් නෙමෙයි පේනවා කියන එකෙන්ම කියන්නේ ඇස ඉපදිලා නැත්නම් ඉතින් පේන විදියක් නැහැ. එතකොට මෙතෙන්ට මම හැමතිස්සෙම දෙනවා මේ මගේ සම්පූර්ණ මේ සැලකිල්ල. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශන අකරණ අහුත්වා සම්පූර්ණ හුත්වාන භවිෂ්‍යති ඉපදිලා එතනම නැති වුණා. එහෙනම් ඒක විපාක සිත් ඇස උපන්න ඒක විපාකයක්. ඒක එතනින්ම නැති වුණා. දැන් මෙතන වැරද්ද. එතකොට ඒක අනිත්‍ය අපි දකින්නේ නැත්නම් ඒ කියන්නේ ඒක තමයි උත්පාදේ ඒක උපන්න. එතකොට දැන් මේක හරියට දැක්කේ නැති වුණාම මේක හිතට ප්‍රඥාවෙන් දැක්කේ නැති වුණාම වෙන්නේ මොකද්ද? ඒ සංඥාව දැන් ඔතනත් ගන්නව නම් අර පහනයි දැල්ලයි දැල්ලයි සිරයයි කියන තැන එකතු වුණාම ආලෝකයක් ඇති වෙනවා. ඒ ආලෝකය ආවේ ආලෝකයේ පහනක් නෙමෙයි සිරයක් නෙමෙයි දැල්ලක් නෙමෙයි. ඒ වගේම ඇසක් රූපයක් විඥානයක් ඇති වෙන පෙනුමක් ඇති වුණා. ඒ තුනම මේකට සම්බන්ධ නැහැ. එතකොට මේක නැති වෙලයි සංඥාවක් ඇති වුණේ. එතකොට ඒ සංඥාව ඇති වුණාම ඒ සංඥාව ගත්ත සංඥාවෙන් අපි දැනගත්තනම් යමක් මෙන්න මෙතන තියෙනවා කියලා දැනුමක් අපේ සිතට ආවනම් ඒ කියන්නේ ඒක ආවේ මනසෙන් මනායතනෙන් ඒක ධම්මායත ඒක දුගාක් දුරට ගිහිල්ලා ධම්මායතනෙට ගිහිල්ලා ධම්මායතනෙට ගිහිල්ලා මනසින් නුයි ඒක දැක්කේ ඒ කියන්නේ එතන කියවෙනවා එහෙනම් අර සිත් මැරිලා ඒ කියන්නේ චක්කායතනෙ මේ චක්ක විඥානේ අස සේරම මැරිලා එතන අස්තංගමය තියෙනවා මෙතනින් මම දෙයක් දැනගන්නකොට මම ප්‍රඥාවෙන් දැනගන්න ඕන ඇස ඇති වෙලා නැති වෙලා මම අමග ගිහිල්ලා ඒ කියන්නේ මම මායාවට අහු වෙලා කියන එක එතෙන්ට පේන්න ඕන ඒ කියන්නේ මේ මවාගත් ලෝකයක අපි එතකොට ඉන්නේ අපි දේවල් දැනගන්නේ එතකොට අහන එක දකින එක රස විඳින එක මේ සියරම අපි කිසි වෙලාවක දැනගන්න දේවල් නෙමෙයි අසකනාසිය දිවකය කියන දේවල් වලින් අපි දැනගන්නේ මනසින් මනස කියන්නේ මායාවක් ඒක සත්‍යයක් නෙමෙයි එතකොට එතන තියෙනවා මේ උදය වැය අපිට ඇතිවීම නැතිවීම උතනින් වටහා ගන්න පුළුවන් අනිත් අතට ගන්නකොට දුරට නොගියත් අපිට පේනවා දුරට යන්න කල් තියෙන දෙයට ඒක හොඳයි නැත්නම් මම වගේ මගේ ජීවිතය ඉතාම සුළු කාලයක් තියෙන නිසා මේක මට ඉතාම වටිනවා අනිත් එක ඇති වෙනම නම් ඇති වෙන්නේ ඇති වෙන දෙයකට ඇති වෙන්නේ සිතක් විතරයි ඒ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් ඇති වෙන්නේ එතකොට ඒක නැති වෙන වේගය අපි දකින්න ඕන මේ දැන් එක සිතකින් අනිසිතකට පයින් එක අපිට නිතරම වැටහෙනවා අපි දකිනවා ඒක මෙන්න මේක නැති වුණා කියන එක. එතන තියෙනවා ඒ කියන්නේ ඒ සිතක් ඇරෙන වෙන කිසිම දෙයක් නැහැ. අපි යම් කිසි දෙයක් දැනගන්නවා නම් ඒ දැනගන්නේ සිතෙන්. ඒක එතකොට සිතක් ඒ සිතක් ඇරෙන වෙන කිසිම දෙයක් නැහැ අපිට එළියේ යමක් තියෙනවා නම් ඒක පේනවයි කියලා කියන්නේ අපිට සිත. එතන තියෙන බවක් නෙමෙයි එතන තියෙන්නේ. තෙරුවන් සරණයි. තවත් එකක් කියන්න තියෙනවා නම් දැන් මම පහුගිය දවස්වල ඉතා තදින්ම කිව්වේ දැන් ඔය මම සිතනවා කියන එක එතෙන්ට එනවද කියන එක මම දකින්නේ නෑ හුඟක් දුරට කල්පනා කරලා බලනවා නම් උපාදානය කියන එක මම කියන මෙන්න මේ වචන බලනවා නම් ඇත්ත වශයෙන්ම කොයි එක ඉස්සර වෙලා එනවද මම දන්නේ නෑ උපාදානයද මම කියන එකද ඒ දෙක එකිනෙකාට එක දෙනාට හේතු වෙලා ඉන්න බවක් වගේ පේනවා. එතකොට මම නෙමෙයි හිතන්නේ මට සිතක් මුගක් වෙලාවට මම යමක් දකිනකොට මට ඒකද දකිනකෙනත් එක ඊර්ෂ්‍යාවක් එන්න පුළුවන්. ඊර්ෂ්‍යාව මම කවදාවත් හිතලා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කිසියෙකුට. එතකොට මේ ලෝභ ද්වේෂ මෝහ වගේ මෙන්න මේ අකුසල් දේවල් මම කරනවද එහෙම නැත්නම් ඉබේ ඇති වෙන දේවල්ද එතකොට ලෝභ ද්වේෂ මෝහද මම හදන්නේ කියලා අපිට මෙන්න මේ පැතිවල ටිකක් අපේ දර්ශනේ මේ පැත්තට යොමු කරනව නම් වැදගත්ය කියලා මට හිතෙනවා තෙරුවන් සරණයි හැමදෙනාම තෙරුවන් සරණයි පද්මමාර්ණි මම හිතනවා ඉතාමත්ම වැදගත් වෙනකිට ඔබතුමී අපි ගෙනාවා කියලා මම හිතනවා අපි එතන පොඩ්ඩක් නතර වෙමු කියලා මම දෙලොක් මහත්මයාට යොමු වෙනනම් දෙලොක් මහත්මයා මේ ඒ ප්‍රශ්නේ මොකද අපිට අපේ මේ සාකච්ඡා තුළත් ඒ දාමේ දාතුල නොකුත් අවස්ථාවල කල්‍යාණ මිත්‍රෙන්ගෙන් කියවෙනවා මේ ඕකේ මම කියලා ගන්න නිසානේ ඕක මම කියලා ගත්තේ නැත්නම් හරිනේ කියලා වගේ කියවෙනවා එහෙම නැත්නම් මම කියලා ගන්න නැහැ කියලා පටන් ගන්න කියලා කියවෙනවා ඉතින් ඒ වගේම අපිට එක පැත්තකින් අපි දන්නවා මේ මම කියනවා ඒක නැති කරගන්නීම සඳහා තමයි මේ ප්‍රතිපදාවක ඉන්නේත් කියලා එතකොට මේ විදිහට හිතනවා එhmenනම් මේ අවසානයේ ලැබිය යුතු අවසානයේ ප්‍රතිපලය ඉස්සරහා තියාගෙන ඒක එහෙමයි කියලා පටන් ගන්න පුළුවන්ද මම ඇත්තටම මම කියලා ගන්න තැනක ඉන්න කෙනෙක් නම් ඉන්න පුද්ගලයෝ අපි බොහෝ දෙනෙක් ඒතකොට එහෙම අය ඒ ඉන්න තැනින්ද පටන් ගත යුතු වන්නේ එhmenනම් තමන් නැති තැනක ඉන්නවද පටන් ගත යුතු වන්නේ කියන්නේ මම නැහැ කියලාද මේක කරන්න ඕනේ ඔය ආකාරයේ දේවල් ඉතින් ඒක එන පොඩ්ඩක් කෙටි කතාවක නිරත වෙමු දිරිලුක් මහත්මයා අතිරුවන් සරණයි දලුවත් මහත්මයා අපි ඒ කියන්නේ මේ දැන් ඔබතුමා ඒ සඳහන් කරපු දේ නම් ඉතින් විද ප්‍රතිවිරුද්ධ සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් මම දන්නේ ඉතින් කොච්චර අදාළ වෙද කියලා අද මේ කතා කරපු ඒ පට්ටාන සම්බන්ධයෙන් පැත්තෙන් තමයි වෙන පට්ටානෙ ගිලිටවිලද. ඔව් ඉතින් ඒක මේ ඉතින් අර මපි පද්මසිරි මහත්මයාත් ඒ වගේම ජයන්ත මහත්මයාත් ස්තනිත් මහත්මියත් ගණන් කළා වගේ මේ කියන ඒවා ඉතින් හැමෝටම එක විදිහටම අදාළ වෙන්නේ නැහැ දලුවත් මහත්මයා. ඉතින් එක එක විදිහට මේ අපි බලන විදි නිසා මට දැන් එකක් පැත්තක් තමයි ඉන්නේ. අර සාමාන්‍ය මේක ස්වභාවිකව ඒ කියන්නේ ඒක ග්‍රැජුවලි එහෙම ඕන වගේ එකක් මගේ අදහස තියෙන එහෙම තියෙනවා ඒකේ මගේ අදහසක්. සාමාන්‍යයෙන් ඒක ක්‍රමයෙන් වැඩෙන්න ඕන වගේ එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ ඔක්කොම නැහැයි කියලා ඒ පැත්තකට වෙලා හිටියට බෑ. ඒ එහෙම කරෙන්නේ නැහැ වගේ. ඒ කියන්නේ තථාගතයන් වහන්සේම දේශනා කළා මේ ධර්මයේ මේක කර්මවාදී, කිරියවාදී, විරියවාදී. මේකේ කර්මය තියෙනවා. මේකේ කරන්න දෙයක් තියෙනවා. මේකේ වීරියක් තියෙන්න ඕන කරන්න. ඉතින් ඒක නිසා ඒක කරනකට කොට කෙනෙක් ඉන්නවා. ඉතින් ඒක naturally unfolding වෙන්න ඕන වගේ එහෙම ගැතියක් තමයි මගේ සාමාන්‍යයෙන් මගේ ප්‍රැක්ටිස් එකේ තියෙන්නේ. එහෙමම වෙන්න ඕන කියලා තින් නැතුවත් ඇති හැබැයි තින් මොකද මේ එහෙම නැති විදිහට ඇති කියලා හිතන හැබැයි ඒක ඔක්කොම එකට අන්තිමට එකතු වෙනවත් ඇති කියලා හිතනවා දැලුවත් මහත්මයා. ඉතින් එහෙම මොකද අපි ඒක පැටි වලින් බලන්න ඒකයි ඔය මේ සමහර අභිධර්ම කරුණත් එහෙම ඉතින් ඔළුවට වදින්න නැති වගේ ඒකයි. මොකද මේ පැත්තට හිත පුහුණු කරලා නැහැ. එහෙම ඒ වාරී තිකන් අර මේ නැව්වාම දැක්කේ නැතුණා වගේ තමයි. අර ඒ සංඥා නැහැ ඒවට එච්චර ඒකයි. ඉතින් මේ පැත්තට හදාගෙන නැහැ එච්චර සංඥා. ඉතින් ඕන නම් ඉතින් පොතක් බලලා ඉගෙන ගන්න පුළුවන් බොහොම ඉක්මනට අවශ්‍ය නම් ඉතින් සමහර විට. ඉතින් ඒ පැත්තට ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඔබතුමාගේ මේ ප්‍රශ්නේ බැලුවාම ඉතින් ඒක එහෙමයි තියෙන්නේම කියලා මට පෞද්ගලිකව හිතෙනවා. කියන්නේ ඒක ඉතින් මම නැති කරගන්නවා කියලා අර වචන දෙකක් කියනවා තමයි. ඒ කියන්නේ අපිට එක්ස්පෙක්ට් බලාපොරොත්තු වෙනව නම් හරියන්නේ නැහැ. එහෙම බෑ. හැබැයි අර සම්පූර්ණයෙන්ම ඇස්පිරේෂන් එකක් වගේ කියන්නේ නිකන් මේක අවබෝධ කර ගැනීම සඳහා කිසියම් ආකාරක අදිෂ්ඨානයක් වගේ එක. මම හිතන්නේ ඒක හරි වචන වෙන්නේ නැති. ඇස්පිරේෂන් ඒ අදිෂ්ඨානය කියන එක සාධාරණ දෙයක්. හැබැයි බලාපොරොත්තු වෙනව නම් ඒ විදිහට ඒක කෙරෙන එකක් නෙවෙයි. එහෙම හරියන්නේ නැහැ. මට හිතලා සමහරවිට අර මේ සමහර දේවල් අවබෝධ වෙන්නේ නැත්නම් ඊට වඩා ලොකු දෙයක් බලනවා වගේ ගතියක් එහෙම වුණාම අර තියෙන දේ එහෙම මේ මිස් වෙන ගතියක් මගේ අරන ගතියකුත් තියෙනවා වගේ එහෙමත් හිතලා සමහරවිට ඉතින් ඔන්න වගේ ටිකක් තමයි ඔබතුමාගේ ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ. ඉතින් මට ඒක ගැන තව ඉතින් හොඳයි කමන්න දෙලක් මත බොම් හොඳයි බොම් බොම් රයිට් අර අපි පද්මහත්මිය කියපු තැනින් ඉස්සරහට එකක් තමයි මම එකතු කළේ. ඒ විශේෂයෙන්ම මම කනවට කිව්වා තේම අපිට කලින් මිත්‍රාතරින් කියවෙන දේවල් එකතු කරගෙන ඉතින් අර අපි කවුරුත් ඉන්නේ මේ එක මාවතක. මේ මාවතේ එක්තරා කඩයිම්මක සිදු වෙන දෙයක් තමයි මේ ධිටිය නැති වෙන එක. මම කියන්නේ ආත්ම සංඥා කැදෙන දේ. ඉතින් නමුත් ඊට පෙර ඉන්න පිරිසක් මේ අද මේ පු탁ගින් තත්ත්වයේ ඉන්න කෙනෙක් කාමයේ සමග ගැටි ඉන්න කෙනා, දේවල් වලට මනාපයි කියලා ගන්න කෙනා, ද්වේෂ කරන කෙනා තමයි මේ ප්‍රතිපත්තිය නිරතුල ඉන්නේ. ඉතින් ඒකමක් මේ යන ගමන තුල යා මම නැහැ කියලා හිතන තැන පටන් ගත්තොත් මේ මම ගත තැනකින් නම් යනවා ගමනක්ද කියලා ප්‍රශ්නේ තමයි මම ඇහුවේ. ඒ නිසා එහෙම දෙය ආයුත්තේ එහෙම නැත්නම් සිදුවන දේ සිදුවන විදිහට දකිමින් මේ ආකාරයේ සුතුමේ දැනුමක් ලබමින් ඒ දේ දී කරේ ඉබක්ම සිදුවෙත්තේ කියන වගේ දෙයක්. හොඳයි මම ඒ ප්‍රශ්නේත් එක්ක ගෙතියෙන් යන මේ පසුමාසයක වෙන්න මොකටද පොඩ්ඩක් ඉන්න මේ කරුණා කරලා සමා වෙන්න. මේ දැන් මම නැහැයි කියලා අපිට ගන්න බෑ. එතකොට අපි මිත්‍ය දෘෂ්ටික කියනවානේ. මොකද මේ ඉන්න තත්ත්වයන්ව ලෝකයේ මම කියලා පිළිගත් දර්ශනයක් තියෙනවා. ඒක දිත්‍යයක් නං. එතකොට දැන් අපි යෝනිසෝමනසිකාරයෙන් ඉන්න කියන්නේ ඒක ඒ යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නකොට එතන අර එක එක විදියට හටගන්න දේ සිත් දැකගෙන අපිට ඒ සිත් හටගන්න ඒ හටගන්න සිත් නැති වෙන හැටි දැකගෙන ඉන්න පුළුවන්. එතකොට ඒක මම කියන එක දිට්ඨියක් හැටියටම කියන්න තිබ්බහම ඒ මම කියන එකත් එක්ක අපි ගැටෙන්න ඕන නැහැ. අනිත් අතට දැන් දිත්තේ දිත්තමත්තන් කියන එක අපි කාටවත් තේරෙනව නැත්තේ නැහැ. මං හිතන හැටියට. නමුත් අපේ ආශ්‍රව නිසා කැමති නැහැ ඒක පිළිගන්න. පිළිගන්න තමයි අභිධර්මයේ පැත්තෙන් හැම පැත්තෙන්ම හොයන්නේ. නමුත් අපි තනියමත් පිටක් ඒ ඇතිවීම නැතිවීම දැකගෙන යනකොට අපිට වැටහෙන ගතියක් තියෙනවා. තමෙන්නම් එතන කිසි දෙයක් නැහැනේ කියන එක. මොකද ආකාශ ධාතුව තුල මේවා උපදිනව නැති වෙනවා. සිහින දකින්න මත හැමදේම සිහිනවල දේවල් දැක ගන්න පුළුවන් නම් එතකොට චිත්‍රපටි බලන්න පුළුවන් නම් ටෙලිවිෂන් එකේ එක පාටක් විතරක් නම් එතකොට අපිට තවත් ඕන නම් දාගන්න පුළුවන් චිත්‍රයේ චිත්‍රාණි සැපේ ලෝකේ තියෙන චිත්‍රයක් විතරයි කියලා. එතකොට මේවා සම්බන්ධ කරගත්තාම මම කියන එක ඉබේම කඩම් වැටේ. නමුත් අපිට ඉදිරියට යන්න යම් කිසි සරණක් තියෙන බවයි මම හිතන්නේ. පෙරවන් සරණයි හැමෝටම. අවසරයි යන්නේ සමහර විට මටත් වචනයක් කතා කරන්න දෙන්න. මට අර ඔබතුමිය දිත්තේ දිත්තමත්තන් කියන එක කියපු වෙලාවේ මතක් වුණේ ගියකටි ආවා පන්සලට ස්වාමීන් වහන්සේ නම ඒ ස්වාමීන් වහන්සේ ඔය ගැන විස්තරයක් කිව්වා. කියනකොට කිව්වා මේ උන්වහන්සේට එක මහත්මෙක් ඇවිල්ලා ධර්ම දේශනා කරන වෙලාවේ කිව්වලු මම නම් හාමුදුරුවනේ ඔය එකක්වත් ගණන් ගන්නේ නෑනේ දිත්තේ දිත්තමත්තම් බයිපති ඒ දැක්කොත් දැක්ක විතරයි මොකක්ද අනිත් එක ඒ විදිහට කිව්වලු. එපා මේ ස්වාමීන් වහන්සේ ආවලු එහෙනම් මහත්මයා ඉතින් හරි ඔක්කොම ඉවරයිනේ එහෙනම් ප්‍රශ්නයක් නැහැ. මේ එතකොට ඔබතුමා කොහෙද වැඩ කරන්නේ? එපාර එතුමා කිව්වලු මම මේ ස්ථානයේ වැඩ කරන්නේ. ඔබතුමාගේ තනතුර මොකද්ද? මගේ තනතුර ඉතින් ලොකු තනතුරක් කිව්වලු. එතකොට ඔබතුමා ගී තනතුර යටට කී දෙනෙක් වැඩ කරනවද? 50ක්ද කොහෙද වැඩ කරනවා කිව්වලු. එතකොට ඔබතුමා ඒ අවස්ථාවෙත් ඔය ක්‍රියාවමද කරන්නේ කියලා. මොකද ඒ උන්වහන්සේ ඒ මහත්මයාට කියලා දුන්නේ හැම අවස්ථාවකම ඕක හරියන්නේ නැහැ. මොකද අපි පුතක් කියන්නේ ඔය විදිහට දිත්තේ දිත්තමත්තන් එක මේ භාවනා ජීවිතේ ඒ වගේ ඉන්නකොට හරියට සාමාන්‍ය වෙනගක් ඉන්න අවස්ථාවක එතකොට ඔය උන්වහන්සේ කියලා ඉතින් අපරාධනේ ඔබතුමාට සල්ලි ගෙවලා ඔච්චර ලොකු තනතුරක් දීලා තියෙන්නේ ඔබතුමා හැම එකක්ම දිත්තේ දිත්තමත්තන් කියලා නිකන් ඉන්නවා නම් කියලා. ඒ වගේම තමයි ඇත්තරම මේ අද සාකච්ඡාවේ වටිනාකම මට කියන්න හිතුණා. මේ ගිය සතියේ බ්‍රහස්පතින්ද විනාලාරංකර ස්වාමින් වහන්සේ දේශනා කරපු ටික අද ඉතාමත් හොඳට ග්‍රහණය කරගන්න පුළුවන් අර දාන්ත මහත්මයා ඒ වචන නැවත නැවත විස්තර කරනකොට ඒක ගොඩක් ලොකු දෙයක් වෙනවා හෙට පාඩමට යනකොට. පෙරුවන් සර්. පෙරුවන් සර් නයි කොහොමද වර්මි බොහොම පින් ඒ ධෛර්යවන්ත කරාට ඒ වගේ කියලා මේ හොඳයි මම ප්‍රීති මහත්තයාට කතා කරන්න පොඩ්ඩක්. ප්‍රීති මහත්මයා කොහොමද? තොරතුරු එනවනේ ප්‍රීති මහත්මයා. දර්වන්සන් ලැබිති මාත් එහෙනවනේ. ඔව් එහෙනම් දරොත් මාත් ඇයියා. බඩු ගෙන්න එහෙම පොලට ගියේ නැද්ද ළඟදී? ආ පොලට නෑ දරොත් මාත් කඩේ තමයි යන්නේ. ආ ඒක තමයි. පොල් එහෙම ගත්තේ නැද්ද ළඟදී? නෑ පොල් කුඩු ගමයි යන්නේ. මේ දි ගන්න නෑනේ ලංකාවට ගියාම. ලංකාවට ගියාම අපි තුමු ලංකාවට ගියාන් පස්සේ කඩවල නිගම් පොල් ගන්නවද? ලංකාවේ දින පොල් ගන්නවනේ නේද? පෝල් ගන්න දරොත් මාත්මේ. ඔව් ගන්නවනේ. ඒ මොකටද පෝල් ගන්නේ? පොල් ඉතින් අපි වැඩිපුර ගන්න ඉතින් පොල් සම්බෝල හදන්නනේ නේද? ඔව් පොල් සම්බෝල කන්නනේ නේද? කන්න තමයි ගන්න නේද? එතකොට මේ ඉතින් පොල් කටු කනවද? නෑ පොල් කටු ගොඩක් ඉතින් අපි ඉතින් ඉස්සර නම් ඉතින් ලිපත් වෙනවා ලිපට දානවා දැන් නම් ඉතින් එහෙම ඉතින් ගිනි ලිප් හරි අඩුයිනේ. කන්නේ නැහැ අපිට ඕනකම තියෙන පොල් ගෙඩිය තමයි නමුත් කටුවත් එක තමයි ගන්න නේද? එතකොට මේ පොල් කටු කන්නේ නමුත් කටුත් එක්කම තමයි පොල් ගන්නේ. ඒ කටුත් එක්කම පොල් ගන්න. එහෙම තමයි ඒක තියෙන්නේ ඉතින් විකුණන්නේ නේද? පොල් ගෙඩියම ගන්න එපා නැත්නම් ඒ අර නැත්නම් ගන්න බෑනේ කඩෙන් පොල්. ඒක තමයි නේද? හොඳයි. එතකොට හොඳයි හොඳේ බොම් පින් ඈ. එතකොට පොඩ්ඩක් මයික් එක මියුට් කරගන්න. හරි. එතකොට හරි. එතකොට එහෙමනම් මේ අපි දැන් කිසියම් මේ පුහුණු කිරීමක් කරනවා භාවනාවන් කරනවා පුහුණු කිරීමක් කරනවා. එතකොට මේ පුහුණු කිරීම කරන්නේ කිසියම් උමනාවක් කැමැත්තක් අපි කීකට ආශාවක් කිව්වත් කමන්නේ ආශාවක් ඇතුව. ඇත්තටම මේ වගේ කැමැත්තක් ආශාවක් තිබුණ නැත්නම් මේ විදිහට පුහුණු කිරීමකට යොමු වෙන්නේ නැහැ. ඒක කෙනෙකුට කියන්න පුළුවන් මේ ආශාවෙන් ආශාවක් ඇතුව කිරීම මේක බලාපොරොත්තු ඇති කර ගැනීමක් අර ඉස්සෙල්ලා අපි දිලි මොහොතත් වචන කිව්වට දවට තෘෂ්ණාවක් ඇති කර ගැනීම නැත්නම් ඒ වගේ බලාපොරොත්තු ඒ වගේ දේවල්. ඉතින් මේ ආකාරයකට කිසියම් මෙනෙහි කිරීමක් අපිට කරොත් මේක තේරුම් ගන්න පුළුවන් කියලා හිතෙනවා. අර උදාහරණෙත් එක්ක පොල් කටු උදාහරණෙත් එක්ක ගත්තොත් මේ අපි පොල් මෙන්ම පොල් කටුත් කනවද? ඇත්තෙම නෑ. ඒසේ වුණාට ඒව ගෙදර ගෙන යන්නේ මොකද? ඒව ගෙන යන්නේ ඒවා විසිකර දාන්න ඒ කියන්නේ පොල් කටු ටික විසිකර දාන්න තාම කාලේ ඇවිල්ලා නැහැ. මොකද ඒක තියෙන එකට පොල් කටු පොල් බින් ටික එකට තියෙන. ඒ නිසා ඒක කාලේ විසිකර දාන්න කාලේ ඇවිල්ලා නැහැ. ඒක පොල් කටුවක ඇති ප්‍රයෝජනේ තමයි විවිධයි පොල් කටු විතින් ප්‍රයෝජනේ තමයි අර පොල් ගෙඩිය තුළට ඒකේ තියෙන මදයට අවශ්‍ය ආවරණය ලබා දෙන එක. ඒ කියන්නේ නමුත් අපි මදේ අරගෙන කැමරට ගත්තට පස්සේ අපි කටුව විසිකරලා දානවා. එක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කෙනෙක් අපෙන් අරදී ප්‍රශ්නයක් අහනවා නම් මේ කුරුද කටුවත් එක්ක ගේනින් කියලා ඒක එයාගේ ප්‍රශ්නයක්. ඉතින් අපි දන්නවා අපි කටු වල ගෙඩිය කාලා කටුව විසිකරනවා කියලා. අර ඇටින් කියන්නේ නැන එකත් කල්නාසි කිරීමක්. ඉතින් ඒකත් වෙන ගමන් කියලා අපිට හිතන්න වෙනවා. ඉතින් අපේ පුහුණුවත් ඒ ආකාරයේ දෙයක් කියලා කල්පනා කරන්න පුළුවන් කියනවා. බුදුන් වහන්සේ දේශනා කරන්නේ අපිට තෘෂ්ණාවෙන් යුතුව කටයුතු නොකරන්න තෘෂ්ණාවෙන් යුතුව කතා නොකරන්න මොනෑම් දෙයක් හෝ කරමින් සිටියත් ඒක තෘෂ්ණාවෙන් යුතුව නෙමෙයි මධ්‍යස්ථ භාවයෙන් යුතුව කරන්න කියලා. ඒකත් හරියටම වෙළඳ පොලේ තියෙන පොල් කටු මිලට ගැනීම වගේ දෙයක්. අපි පොල් කටු කන්නේ නමුත් ඒ විසිකර දාන්න සුදුසු අවස්ථාවක් ආපු නැති නිසා අපි ඒක විසිකර කන්නේ නැහැ. නමුත් අපි ඒව මුලින් ඒවා අපි තියා ගන්නවා. ඉතින් මේ විදිහ තමයි අපි පුහුණුව සිදු කරන්නේ. ඒ අර සම්මුතිය හා විමුක්තිය අර පොල් ගෙඩිය වගේ එකට තියෙන දෙයක්. පොල් මදේ පොල් එල්ල හා පොල් කටු පවතින එකටයි පොල් ගෙඩිය මිලදී ගන්නා විට අපි කියන්නේ සියල්ලම මිලදී ගැනීම. නමුත් අපි පොල් කටු කන බවට යම් කිසි කෙනෙක් චෝදනා කරනවා නම් ඒක එයාගේ ප්‍රශ්නයක්. අපි කරන්නේ කොහොමද කියලා අපි දන්නවා කියලා වගේ දෙයක්. ඉතින් මම හිතනවා එතනත් අපිට යමක් ගන්න දෙයක් ඇති මේ කියන දේ. ඒකට අර ඒ පිළිබඳවත් යම් කෙනෙක්ගේ අදහස් තියෙනවා නම් දැනගන්න කැමතියි. ප්‍රීති මහත්මයා සමාවෙන්න. ඔබතුමා මම එකතු කරගත්ත එක ඒක කාරණාවෙන් යමක් තියෙනවද ප්‍රීති මහත්මයා? ඕනේ ඒකට මම එකඟ වෙනවා ලලත් මහත්මයා. මම පොඩ්ඩක් එකතු කරන්නම් මේ කිව්ව එකට. දැන් ඇත්තටම අපි දැන් ගොඩක් කරන්නේ මේ සද්ධර්ම ශ්‍රවණය කියන එකනේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඒක ඉතින් අපිට කියලා දීලා තියෙනවා සද්ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය දෙයක් බව. ඒ වගේම ඉතින් එතුමා බුදුරජාණන් වහන්සේ කියලා දෙන එක එක වර්ගයේ පුද්ගලයන් සිටින බවත්, ඒ කියන්නේ ඒ පුද්ගලයන්ගේ ඥානයන් අනුව ධර්මය අවබෝධ කර ගැනීමේ තත්ත්වයන් වෙනස් වෙන බවත්, ඉතින් ඒ අනුවත් අපි තේරුම් ගත යුතුයි. ඒක ඒ ධර්මයේ තියෙන දෙයක්. ඒ වගේම ඒ කියන්නේ අපි මම නම් මේ ඒ කියන්නේ පුරුවන් තරම ධර්ම ශ්‍රවණය කිරීමෙන් අවබෝධය එන්න වැඩි වෙන බවක් තමයි තේරෙන්නේ. ඒතරේ අවබෝධය වැඩි වුමම හේතුඵල කියන එක අපිට ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් බවත් මට තේරෙනවා. ඒ කියන්නේ දැන් ජාන්තමාත කිව්ව ආකාරයටත් මේ ධර්මයන් ඉගෙන ගැනීමෙන් හේතුඵල කියන එක, ඒ කියන්නේ මේ හැම දෙයකම තියෙන හේතුව බොහොම ලේසියෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ඒක තමයි මම නම් මට තියෙන ලොකු උපකාරය. එතකොට අපි අර මම කියන එකත්, ඒ කියන්නේ මම කරන දෙයක් නෙවෙයි, මේක මේ හේතුඵල නිසා ඇති වෙන දෙයක් කියන දේ අවබෝධ වීමෙන් මේ මම කියන සංකල්පයේ ක්‍රමක්‍රමෙන් දුරු යන බවකුත් පෙන්눔 කරනවා. ඒක තමයි ඇත්තටම මට හිතෙන්නේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ මේකෙන්. ඒ වගේම ඉතින් එතකොට ඒක එක්කෙනා ඒ ගැන දැනුම ලබා ගැනීමෙන්, ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් ඇති කර ගැනීමට පුළුවන් කියන එකයි මගේ සඳහන. දලොත් මහත්මයනි, ඉතින් මම නම් ඉතින් ගොඩක් මේවට සවන් දීමෙන්, ඒ කියන්නේ ගොඩක් ඒවට නොතේරුණත් යාලි යාලිත් සවන් දීමෙන් යම් කිසි අවබෝධයක් ලබා ගැනීමට පුළුවන් වෙනවා. ඒ කියන්නේ එකම දේ වුණත් දෙතුන් සැරයක් ඇහිමෙන් යම් කිසි අවබෝධයක් ලබා ගැනීමෙන් අර හේතුඵල කියන එක ගොඩක් දැන් අපේ මේ අධිකර ගන්න දේවල් වුණත් ඉතින් හැමදේම පෙන්눔 කරනවා කියන එකයි මට කියන්න තියෙන තේරුම් සරණයි. තේරුම් සරණයි මේ දලුවත් මහත්මයා මේ සමා වෙන්න. ඔබතුමාගේ පොල් ගැඩියට නම් මං හරි කැමසි. හොඳ උදාහරණයක් මට මේ වැට හිතුණා. ඔය මගේ උදාහරණ කියපු නිසා මම මේක වෙනවලදි කරන්නම්. ඒක ඒ මගේ උදාහරණයක් නෙමේ. අපි කවුරුත් දන්න අජාන්චා අපි ආතන් වංශ කෙනෙක් කියලා කිව්වද වටිනවා. උන්වංශයේගේ උදාහරණයක් ඒක. කොහොම වුණත් මට හිතුනේ පොල් මදේ නිකම් මේ යෝනිසෝ මනසිකාරය වගේ පොල් කට මේ අපේ ආශ්‍රව ටික වගේ. එතකොට මදේ හරි යෝනිසෝ මනසිකාරය කරනකොට පොල් කට ආශ්‍රව ටික විසි කර ගන්න පුළුවන් වෙයි කියලා මට එහෙම අදහසක් ආවා. තේරුම් ගන්න. මයි සාද සාද. හොඳයි, අපි සාකච්ඡාවේ අවසාන කොටස ඇවිල්ලා තිනවා. මම ඉතම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙනවා. ජයන්ත මහත්මයා, අපි අනිකුත් කල්ලායන් මිත්‍රණුත් එකතු කර ගන්න ඕනකම නිසා උපත්තාන් දේශනා මොඩක් ඉදතරත් ආවා. නමුත් ඒකේ සම්බන්ධයක් හොයාගෙන ඉදිරියට ආවේ. ඉතින් අද අපි සාකච්ඡාව නිමා කරමු. අපි හෙට දවසේදී පූජ්‍යපාද දිනාලංකා සමන්වත් සම්බන්ධ කරගෙන පට්ටාන් දේශනාවට යොමු වෙනවා. නැවතත් ඉතින් මම ඉතම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට වෙනවා. ජයන්ත මහත්මයා, ඔබතුමාට යමක් තියෙනවා නම් එකතු කළා අපි සාකච්ඡාව නිමා කරමු. හොඳයි, හැමදාමත් කරන සරණයි. මම හිතනවා අදත් අපිට ඇත්ත වශයෙන්ම ස්වාමීන් වහන්සේ මේ දවස්වල කියා දෙන කොටස් සම්බන්ධයෙන් කරුණු මතු කර ගන්න අවස්ථාව සැලසුණා. මේ වගේ වැඩසටහන් වලදී අපි නිතර නිතර ඒ දේවල් මෙනෙහි කරන්න, ඊට පස්සේ තවදුරටත් ඒක අපේ මනසට ගෝචර කර ගන්න කොයි විදිහද මේක ක්‍රියාත්මක වෙන්නේ කියන ඒවා ගැන අපි සැලකිලිමත් වෙනවා. මේක ඉතින් ඇත්තටම මට නම් හරිම ආස්වාදයක් මේ ධර්ම ඉගෙන ගන්න එක. එතකොට මම හිතනවා මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුමාකාර භක්තියක් ශ්‍රද්ධාවක් වැඩි දියුණු කරගන්න මේ පဋාණ ධර්ම දේශනා, ඒ වගේම මේ අවිධර්මයේ කියන කොටස විශේෂයෙන්ම උපකාරී වෙනවා කියලා. මොකද අපි දන්නවා නොයෙකුත් තැන්වල කියනවා මේ අභිධර්මයේ බුද්ධ දේශනාවක් නෙවෙයි හැටියට සඳහන් වෙන තැන් තියෙනවා. ඒක මට නම් විශ්වාසයි වෙන කවුරු හරි මේක ලිව්වා නම් එයාගේ නම දාගන්නා මිසක් මේක බුදුහාමුදුරන්ට බාර දෙන්නේ නැහැ. මේක බුදුහාමුදුරන්ගේ ධර්මයක් කියලා. මොකද මේ තරම් ගැඹීරයි, සියුම්, ඒ වගේම ඉතාමත්ම ධර්ම රසයක් ගෙන දෙන කොටසක් මේ අභිධර්ම කොටස කියන්නේ. ඉතින් මම හිතනවා අපිට මේක ඉමහත් භාග්‍යයක්, පූජ්‍යපාද වැලිමඩි දිනාලංකාර ස්වාමීන් වහන්සේව අපිට ලැබිච්ච එකක්. මේ ගැඹුරු ධර්මය ටික ටික හරි අපිට මේක ගැන හිත පිහිටව ගන්න, මානසිකාර කරගන්න, අපේ මනස යොදව ගන්න අපිට මේ අවස්ථාව ලැබිච්ච එක පුදුම පුදුම වාසනාවක්. මොකද මේක හැමෝටම ලැබෙන වාසනාවක් නෙවෙයි. ඉතින් කියලා තියෙනවා මේ ධර්මයේ නැති වෙනවා නම් මුලින්ම නැති වෙලා යන්නේ අභිධර්ම පිටකයයි කියලා. ඉතින් එහෙමත් කතාවක් මම අහලා තියෙනවා. I think ඒක නිසා මම හිතනවා අපිත් වගකීමක් මේ වැනි ධර්මයක් මෙතන ඉතාම ගැඹීර සුකම වූ ධර්මයක් අපි පුළුවන් තරම් මේක බුද්ධ වචනය හැටියට සලකලා අපිට මේක පුරුදු කරන්න, වචනයෙන් පුරුදු කරන්න, ඒ ගැන හිතන්න පුරුදු කරන්න, මම හැම වෙලාවෙම හිතන දෙයක් තමයි අපි පොඩි කාලේ මම මේ කියවලා ඇති දැන් මේක අහලා කතා වෙලා ඇති සමහරුන්ට අපි පොඩි කාලේ චක්‍ර ඉගෙන ගන්නකොට අපි ඇයි චක්‍ර ඉගෙන ගන්නේ කියලා දන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත 12ත් යනකම් 12තරක් චක්‍රය දක්වා ඉගෙන ගත්තා. ගුරුවරු කිව්ව හින්දා අපි ඉගෙන ගත්තා. නමුත් අපේ අද ජීවිතේ කොච්චරේ චක්‍රේ පාවිච්චි කරනවද කියලා අපිටම තේරෙන්නේ නැහැ අපි ඒක පාවිච්චි කරනවා. අපේ හිත ඇතුළෙන්ම ඒවට උත්තර එනවා. ඉතින් ඒ වගේ සත්‍යයක් අනිවාර්යයෙන්ම මේ ධර්මයේ ඉගෙන ගැනීම තුළදී ඇති වෙනවා. ඒකට අර පද්ම මහත්මිය කිව්වා වගේ අපේ තනිවම දවසකට පැය කීපයක් තනිවම තනි වෙලා තමන්ගේ යම්කිසි භාවනාවක නිරත වෙනකොට මේ දේවල් පසුපසින් මතුවෙලා එනවා. ඒක ධර්මයේ ආශ්චර්යයක්. ඉතින් ඇත්තටම මේ ගන්නා දැනුමට විතරක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ ඥානයක් දක්වා ගෙන යාගන්නට අපිට අවශ්‍ය ධෛර්ය වීර්ය මේ සමගින් ලැබෙනවා. ඉතින් ඒක නිසා මම ඉතාමත්ම ගෞරවයෙන් කරුණාවෙන් කල්‍යාණ මිත්‍රන්ට කියනවා මෙහෙම ඉන්න මේකේ එල්ලිලා ඉන්න කවදා හරි අපිට තේරෙයි මේකේ තියෙන සම්පූර්ණ වටිනාකම. මේක කිසිම දෙයක් අහක දාන්න දෙයක් නැහැ. පුදුමාකාර සූක්ෂම ධර්මයක්. මේක යම් දවසකට අපිට අවබෝධ ධර්ම අවබෝධය සඳහා ඒකාන්තයෙන්ම උදව් වෙනවා. ඒක නිසා අපි මේක ඉදිරියටත් කරගෙන යමු. ස්වාමීන් වහන්සේ අපි හෙට දවසේ සම්බන්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ සාකච්ඡාව සම්බන්ධීකරණය කළේ වගේම අපිට මේ ඉඩ පහසුකම් ලබා දීම පිළිබඳව අපේ දලුවත් මහත්මයාට මම ඉතාමත්ම කාරුණික ඒ වගේම ඉතාමත්ම ගෞරවාන්විත අපේ කෘතඥතාවය පළ කර සිටින හැමෝම වෙනුවෙන් ඉතින් අපි හෙට දවසට මේ විදිහේ වැඩසටහනකට ස්වාමීන් වහන්සේ සමග එක්වෙන බලාපොරොත්තුවෙන් අපි සමුගනිමු. ඉතින් මෙතන රැඳී සිටි හැම දෙනාටම තෙරුවන් සරණයි. හෙට හමු වෙමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.